संसार सारोग विनीतनीसं सन्नीत सातं सुचिसारदीसं संधीरकं सुन्नतनूपलासं संलापदेशिं फनमे विसासं संसादिकं केवलमोहनासं संसेवितं दासि मुदारहासं संहार धम्मं पनमे सदासं संदास गन्नासित पापनासं सन्नाप दंसिं हत गोर සම්පාරගාමින් සුචිසාරවාස සංවාර සංඝම් පනමේරසාසම් සසර සැඩසායුර නවතාන් නිවන් වැද රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සකතන් දුරුකරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව දෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලක් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙන් නිතිපතාතින් සරු මහසඟන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුන්දියා සෝක පරින්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං නත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චන්තාරෝ සතිපට්ඨානා ශ්‍රද්ධාවන්ත පින්තුනි අද මේ භාවනා වැඩසටහන අවස්ථාවේදී සන්ධ්‍යා කාලයේ ධර්ම දේශනා විදියට අප තෝරාගත්තේ මහා සතිපට්ඨාන සූත්‍රය පින්තුනි ධර්ම මාර්ගයේ වැඩීමේදී ඇතුළත් කරුණු සියල්ලක්ම එකට ඒක රාශී කළා සම්පූර්ණ නිවන් මඟ සවිස්තරාත්මකව තියෙන දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. දීඝනිකාය ඇතුළත් මේ සූත්‍රය දීර්ඝ ප්‍රමාණය සූත්‍රයක්. සූත්‍ර අතුරින් අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය ආදී පොත්වල කුඩා සූත්‍ර සහ ලොකු සූත්‍ර මිත්‍රව තියෙනවා. මධ්‍යම නිකාය කියන ග්‍රන්ථයේ මධ්‍යම ප්‍රමාණය සූත්‍ර තියෙනවා. දීඝනිකාය කියන ග්‍රන්ථයේ දීර්ඝ ප්‍රමාණය සූත්‍ර තියෙනවා. අන්නේ සූත්‍ර අතරින් එකක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. අප මුලින්ම සඳහන් කළ ආකාරයට පින්නතුනේ සම්පූර්ණ බුද්ධ ශාසනය කියලා කියන්නේ සති සම්පජඤ්ඤය කියන වචන දෙක මත ගොනු කරන්න පුළුවන්. සම්පූර්ණ නිවන් මඟ කියලා කියන්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. අපි මානසිකව යම්තාක් දුක් පීඩා විඳිනවා නම් ඒ දුක් පීඩා වලින් අපි කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණේ තමයි බුදුහාඳුර දේශනා කළේ. අන්නේ මාවත ඊටම පැහැදිලිව සවිස්තරාත්මකව දේශනා කර විස්ථානයක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. සමහර තැන්වල බුදුහාමුදුරෝ ධර්ම දේශනා ඊටම කෙටියෙන් දේශනා කළ තියෙනවා. කෙටියෙන් දේශනා කිරීමේ හේතුව ඇයි? සමහර ශ්‍රාවකයන් බණ අහපු වෙලාවේ ධර්ම දේශනා විමසන්න අහපු වෙලාවේදී බුදුහාමුදුරෝ එයට ඊටම කෙටියෙන් කරුණ දේශනා කරනවා. ඉතාම කෙටියෙන් දේශනා කරනවා කියන එකේ අදහස මොකද්ද? ඔව් ශ්‍රාවක පිරිස ඒ ශ්‍රාවකයන් හොඳට හිත දියුණු කළා වූ අය ප්‍රඥා දියුණු කරපු අය එයට ඉක්මනටම තේරෙනවා කියලා. ඒ වගේ මේ ශාසනය ඉක්මනටම ධර්මයෙන් තේරිච්ච කෙනා කවුද? ඔව් බාහිදාරු තීරිය තමයි ඉක්මනින්ම රහත් වෙච්ච කෙනා. වචන කිහිපයක් කියන්න ඕනේ. ඒකට හේතුව තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔහුගා හිත දිනු කරපු කෙනෙක් ඒ වගේ කීප දෙනෙක් හිටිය ප්‍රකෝසාදි වෙන අය. ඉතින් මේ සූත්‍රයේ පින්නතුනේ සාමාන්‍ය මධ්‍යම බුද්ධි මට්ටමේ අයට හැම පැත්තක්ම විස්තර වෙන විදිහට දේශනා කරපු සූත්‍රයක්. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්ම දේශනා අතුරින් විශේෂයෙන් 37 බෝධිපාරිශ්‍රික ධර්ම තුලදී ලක්ෂණයක් තමයි සතිය ගැන, සතිය දිනු කිරීම ගැන නොඑක් තැන්වල සඳහන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඉන්ද්‍රිය ධර්මවල සද්ධා විරිය සති කියලා ඉන්ද්‍රියක් තියෙනවා. බල ධර්මවල සති බලයක් තියෙනවා. බොජ්ජංගවලදී සති සම්බොජ්ජංගය කියලා තියෙනවා. ආරස්සංගික මාර්ගයේ සම්මා සති කියලා තියෙනවා. මේ වගේ පින්නතුනේ වාත්යන්වල සතියට මූලිකත්වය දීලා තියෙනවා. සමහර තැනදී මුල්ම කාරණේ විදිහට තියෙනවා. සමහර තැන්වලින් මැඩක් ගියාට පස්සේ කාරණයක් විදිහට තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන ඇයි සමහර තැන්වල මුලදිම සඳහන් කරන්නේ ඇයි සමහර තැන්වලදී මැදදී සඳහන් කරලා තියෙන්නේ කියලා. සමහර විට එකම කාරණේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒත් මෙන්න මේ සම්බන්ධයත් අපි තේරුම් ගන්න එක වටිනවා. දැන් මේ සූත්‍රයේදී බුදුහාමර පැහැදිලිවම දේශනා කරනවා ඒකායන වයම්බික්ක විමග්ගෝ සත්තානවිසුන්දිය සත්‍යංගේ පාරිශුද්ධත්වයේ මානසික පාරිශුද්ධත්වයේ සඳහා තියෙන එකම මාවත සතිපට්ඨානය කියලා. ශෝක පරිද්දවන සම්පතික්කමාය. ශෝක පරිද්දයන් ඉක්මවන්න. දුක්ඛ දෝමන සනනත්ංගමාය. දුක් දෝමනස ඉක්මවා ගන්න, දුරු කර ගන්න. ඥාය සදිගමාය. ඥානේ ප්‍රඥාව ලබා ගන්න. නිබ්බානස සච්චිකරි සච්චිකිරියාය. නිර්වාණය සාක්ෂාත් කර ගන්න. මේ සතර සතිපට්ඨානය කියලා. එල්සා පේන තුනේ අපේ ජීවිතයේ කොයිතරම් දුරට සාර්ථක වුණාද කියන කාරණේ තීරණය වෙන්නේ මෙන්න මේ සතිය දිනු කරපු ප්‍රමාණයට. හැබැයි ඒ සතියේ තියෙන කරන්නේ අද්දි පින්න තුනේ ආරම්භයේදීම අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මුලදීම කරුණු දෙකක් පිරිසිදු කරගන්න කියලා. ඒකක් තමයි සීලයත් ධිට්ඨියත් කියන මේ දෙක. සීලය සම්පූර්ණ කරගන්න, ඒ වගේම ධිට්ඨිය පිරිසිදු කරගන්න කියලා. අපි කලින් සඳහන් කළා සීලය තියෙන වැදගත්කම. ඒ නිසා සිල්වත් ජීවිතයේ වැදගත්කම ඒ සීලය රැකෙන කුමන පරමාර්ථයක් කියන කාරණයක් මුලින්ම දැනගන්නට ඕන. අනිත් දේ තමයි ධිට්ඨිය ඍජු කරගන්නට ඕන, ධිට්ඨිය පැහැදිලි කරගන්නට ඕන, සමාධිය ඇති කරගන්නට ඕන. එතකොට පිනතින ඕන්න දැන් අපිට ගැටලුවක් ඇති වෙනවා. එතකොට සම්මා අරහත්ගේ මාර්ගය තියෙන විදිහට ඒ කාරණා එතනට ඇතුළත් කරන්නම තියෙනවා. සම්මාදිටිය කියලා කියන්නේ නැහැ. එතන සම්මාදිටිය කියලා කාරණාවක් තියෙන ධර්මස්ත්‍රමණේ යෝනිසෝමනසිකාරෙන් ඒක ඇති කරගන්න කියලා දෙන ඒ කොටසෙම. නමුත් මෙතෙන්දී සතිපට්ඨානය කිව්වට සතිපට්ඨානය ආරම්භ කරන්න කියලාම නැහැ. තවත් යමල දේශනා කරනවා සතිපට්ඨානය ආරම්භ කරන කලින් මෙන්න මේ දෙක සම්පූර්ණ කරගෙන ඉන්න කියලා. සීලය පිරිසුදු කරගන්න, ධිට්ඨිය ඍජු කරගන්න කියලා. ධිට්ඨිය දැක්ම විෂණය ඇති කරගන්න නම් හරියට ධර්මස්ත්‍රමණය කරන්න ඕන. අපි මේ වඩන්නේ මොකන්ද? ඒ ගමන වඩන්දී මාර්ගයේ මඟ සලකන මොනවද? අවසානයේ කරා යන්දී අපට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා තමන්ට අවබෝධයක් තියෙනතෝ. අනේ සඳහා තමයි පින්තුනේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය අපි පුලුවන් තරම් දුරට අහන්නට ඕන. පටිසම්පාදික සම්බන්ධ දේශනා පුලුවන් තරම් දුරට අපි අහන්නට ඕන. දුකේ ඇතිවීම නැතිවීම පිළිබඳව ප්‍රොසෙස් එක හරියට අපි දැනගන්නට ඕන සද්ධර්ම ශ්‍රවණය. එහෙම දැනගෙන තමයි මේ ගමන ආරම්භ කරන්න ඕන. එතකොට යම්කිසි වෙලාවක අපි දුකෙන් ඉන්නව නම්, මානසික පීඩාවක් අපිට තියෙනව නම්, හොඳට අවංගව තේරුම් ගන්න. ඇයි ඒකට හේතුව? අපි අතීතයේ දැකපු වහපු දෙයක් සිහි කළා. ඒ සිද්ධිය නැවත ගිහිලේ සිද්ධියට, ඒ සිද්ධිය ඇති දෙයක් විදියට එහෙමම ගන්න එක තමයි දුක කියලා කියන්නේ. ඒ නිසා ඒක අපිට සිහි වෙන්න පුළුවන්. හැබැයි සිහි වෙච්ච මොහොතේම තමයි දැස්ස වෙන්න. දැන් මේ සිහි කරන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච දෙයක්. ඒක ඇති දෙයක් නෙවෙයි. දැන් මගේ මනසින්ම මම මේ සිහි කරන දෙයක් කියලා ඒක තමයි තේරුම් ගන්න දැස්ස වෙන්නට ඕන. ඒ වගේම කිනුතුනේ මේ බාහිර පේන රූපය තුළ නැත්තම් බාහිර පේන යම් සිද්ධියක් අපි දකිනකොට අන්නේ දකින දේ ගැන හරි අවබෝධයක් නොතිබොත් ඒ දකින දේ හෝ පුද්ගලයා තුළ අපේ හිත බැස ගන්නවා. බාහිර පුද්ගලයෙක් දකිනකොට ඒ පුද්ගලයා සත්ව සංඥාවෙන් අපි ගත්තොත් මේ ඇති දෙයක් හැටියට ගත්තොතින් ඇත්තටම නිත්‍ය වශයෙන් ඉන්න කෙනෙක් කියලා ගත්තොතින් ගත්තට පස්සේ පින්නතුනේ ඒ පුද්ගලයා වෙනස් වෙනකොට ඒ ඇති වෙන දුක් ටිකෙන් අපිට නිදහස් වීමක් නැහැ. ඒ දුක් ටිකත් අපිට බාර ගන්න වෙනවා. ඒ නිසා හරියට ප්‍රඥාවෙන් ඒ දේ අපි දැක්කොතින් ඒ දකින් අපේ මනස හුරු කරගත්තොතින් ඒ සඳහා ප්‍රඥාව දියුණු කරගත්තොතින් දියුණු කරන ප්‍රමාණයට පින්නතුනේ බාහිර රූප සංඥාව තුළ තමන්ගේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි බාහිර රූපයන් දකිනකොටම අපි දැක්ෂ වෙනවා මේ දකින රූපයේ ස්වභාවය මොකද්ද. මේක පඨවි ආදී සතර මහා භූත රූපල එකතුවක්, මේක නැත්නම් දෙතිස් ගුණයක එකතුවක්, මේක නැත්නම් මේක හේතුඵල ධාමක එකතුවක්, මේක නැත්නම් මේක නාම රූප දෙක එකතුවක්, නැත්නම් ස්කන්ධ පංචකේ හට ගැනීමක් මේ කියලා විවිධ විදියට අපි දකින දැක්ෂ වෙනවා. අන්න ඒ දුක ඇතිවීම දැනගත්තු කෙනා අහලා සුතමේ ඥාණයෙන් ඊළඟට ඒ කෙනාට ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා, පිළිවෙතක්. අන්නේ පිළිවෙත තමයි ඒ කරන ප්‍රැක්ටිකල් ඇක්ටිවිටි එක තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියනකොට පින්නතුනේ සතිපට්ඨානේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සතිපට්ඨානය, අනිත් එක සතිපට්ඨාන භාවනාව කියන එක. සතිපට්ඨානය කියන්නේ සිහිය පිටුවා ගැනීම. කය පිළිබඳව හෝ හිත ගැන හෝ වේදනා ගැන ධර්ම ගැන හිත පිළිටුවා ගැනීම වර්තමාන මොහොතේ. ඒකට කියනවා සති කියලා. සතිපට්ඨානය කියලා. අන්න එහෙම සිහිය පිළිටුවාගෙන භාවනා වශයෙන් වඩන එකට තමයි අනිත්‍ය වශයෙන් බැලීම කියලා කියන්නේ. එතකොට සතිය තුලින් සතිය විතරක් නෙවෙයි සම්පඤ්ඤය දිනු වෙන්නට ඕන, ප්‍රඥාව දිනු වෙන්නට ඕන. මේ දෙක හරියට ධර්මයේ කියන්නේ එකාතකින් ගොයම් මිට අල්ලගෙන අනිත් අතින් දැකගත්තෙන් ගොයන් ටික කපනවා වගේ වැඩක් කියලා. ඒ නිසා එක පැත්තකින් සතිය පිහිටුවාගෙන කය ගැන, වේදනා ගැන, හිත ගැන, ධර්ම ගැන හිත පිහිටුවාගෙන ඒක යථා ස්වභාවය තුළ හිත තියාගෙන ඊළඟට ප්‍රඥාවෙන් බලනවා මේකට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා මෙන්න මේ දෙක මේකට සම්පූර්ණ වෙන්නට ඕන. දැන් වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක ගැන වා කතා කරනවානේ. ඒ බොහෝ දෙනෙක් කතා කරන්නේ වෙනතින වර්තමාන මොහොතේ හිත තියාගෙන කියලා තමයි කියන්නේ. දැන් වෛද්‍යවරු උනත් මානසික ප්‍රශ්න තියෙන ඇයිට ස්ට්‍රෙස් තියෙන ඇයිට කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමාන මොහොතේ ප්‍රසන්න මොහොමන්ට් එකේ ඉන්න කියලා. නමුත් මේක වෙනතින සම්පූර්ණ බුදුදහම කියලා හිතන්න එපා. මේක ඊටාම සුළු කොටස බුදුදහමේ තියෙන. වර්තමාන මොහොතේ හිතේ විතරක් දුක නිදහස් වෙන්නේ නැහැ. කුඩා ළමයෙක් ගත්තත්, සතෙක් සිව්පායෙක් ගත්තත් වර්තමානයේ තමයි ඉන්නේ. ඒ අය අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතන්නේ නැහැ. එහෙම වර්තමාන හිතේ කියලා විතරක් දුක නිදහස් වෙන්නේ නැහැ. ඒ වර්තමානයේ ඉඳගෙන ප්‍රඥාවෙන් දකින්නට ඕන. ඒ නිසා ප්‍රඥාව තමයි කොච්චර දුරට තමන් කෙලෙස් සින්දාද කියන එක තීරණය කරන සාධකය. ඒ සඳහා පින්නතුනි අනිත්‍ය වඩන්නට ඕන. අන්න ඒ සඳහා තමයි කාය කායන පස්සේ විහෙරති කියලා කියලා ඒක වැඩුවට පස්සේ සමුදේ ධම්මාන පස්සේ විහෙරති, වය ධම්මාන පස්සේ විහෙරති කියලා අනිත්‍ය වරණ වැටක් කියලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන් හිතෙන්න පුළුවන් මේකේ නෑ නේද විදර්ශනා වැත්ත කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් විදර්ශනාව තමයි මේ තියෙන්නේ. විදර්ශනා කියන වචනයම නැති වුණාට එක එක විදියට විදර්ශනාව ඉතාම සියුම් විදියට සූත්‍රවල තියෙනවා. Taman දක්ෂ වෙන්න ඕනේ වහඳුනා ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ප්‍රඥාවන්ත කෙනෙක් විසින් වඩන්නට ඕන නම් වඩන්න තියෙන ප්‍රධාන කාරණා දෙක තමයි සමත විදර්ශනා කියලා. එතකොට සතර සතිපට්ඨානය තුල ඉන්නකොට එක පැත්තකින් සමතේ දිනු වෙනවා. හිත සමාධිමත් වෙනවා. එක්ක කය ගැන, වේදනා ගැන, හිත ගැන, ධර්ම ගැන. අන්නේ සමාධිමත් වෙච්ච හිතින් එයා අනිත්‍යතාවය බලනවා. ඒකට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒකට තමයි පඤ්ඤා භාවනා කියලා කියන්නේ. විපස්සනා භාවනා කියන්නේ ඒක. එතන මෙන්න මේ දෙකම එක විට දිනු වෙනට ඕන. පින්නතුනේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ අපට දුක ඇති වෙන ප්‍රධාන ස්ථානය. අපට දුක ඇති වෙන ප්‍රධාන ස්ථානය මොකද්ද? ඒ ස්ථානය තමයි මේ අපේ ජීවිතය, අපේ සිතකය කියන දෙක. මෙන්න මේ සිතකය දෙකෙන් සකස් වෙච්ච මේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන එක හරියට තේරුම් ගන්නයි, ඒ තේරුම් ගන්න යන වැඩ පිළිවෙල තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? කය සහ සිත කියන මේ දෙකේ එකතුවක්. මෙන්න මේ කය සහ සිත කියන මේ දෙක කොහොමද සකස් වෙලා තියෙන්නේ? මේ දෙකේ ඇත්තම ස්වභාවය මොකද්ද කියලා ටිකෙන් ටික කොටස් වලට බෙද බෙද අපට තේරුම් කරලා දෙනවා මේ භාවනාව තුළින්. එතකොට මේ සතර සතිපට්ඨානේ වඩන්න වඩන්න අපි මොකද වෙන්නේ? වඩපු ප්‍රමාණයට අපේ සිත සහ කය කියන මේ දෙකට වෙන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් අපට ලැබෙනවා. එතකොට ඒ අවබෝධය ලැබෙන්න අපිට අනිත් පැත්තෙන් පින්නතුනේ ඇතිවන අවබෝධය තමයි අපේ ජීවිතයේ පිරිසිදු දැනගන්නවා කියලා කියන්නේ නාම රූප දෙක අපි තේරුම් ගන්නවා. තවත් පැත්තකින් කියනවා නම් නාම රූප විඥාන කියන කාරණාව අපි තේරුම් ගන්නවා. තවත් පැත්තකින් කියනවා නම් ස්කන්ධ පංචකයට මොකද වෙන්නේ කියන අපි තේරුම් ගන්නවා. අනේ ඒ සඳහා තමයි ටිකෙන් ටික මේක දිග ඇරලා දෙදෙට දෙන්නේ අපිට. ඒ නිසා හොඳට නුවණින් මුලින් ඉඳන්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ අතර අපි මුලින් ඉඳන්ම පොඩි පොඩි කාරණා සායෝගිකව අපිට මේ අවස්ථාවේදී කරන්න පුළුවන් කරුණුත් අපි මේදී කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සතර සතිපට්ඨානය වඩනකොට අපේ ජීවිතයේ සකස් වෙච්ච ප්‍රධානම සැලැස්ම නැත්තම් අපේ තියෙන මහා දායාදය, මහා පෙට්ටගම මොකද්ද කියන එක අපි තේරුම් ගන්නවා. මොකද අපේ මහා ධනය, අපේ දායාදේ, ඒ තමයි පංච උපාදාන ස්කන්ධය. මෙන්න මේක ටිකෙන් ටික බෙද බෙද අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට කායනපස්සනා වැඩි වීමෙන් අපි මුලින් සඳහන් කරපු ආකාරය රූපස්කන්ධය මොකද්ද කියන එක තේරුම් ගන්නවා. ඊළඟට වේදනාපස්සනා වැඩි වීමෙන් වේදනා ස්කන්ධය තේරුම් ගන්නවා. ඊළඟට චිත්තානපස්සනා වැඩි වීමෙන් විඥාන ස්කන්ධය තේරුම් ගන්නවා. ධම්මානුපස්සනා වැඩි වීමෙන් සංඥා සංඛාර දෙක තේරුම් ගන්නවා. එක පැත්තකින් පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්නවා. අනිත් පැත්තෙන් සතර ආහාර කියන එක තේරුම් ගන්නවා. මොන සතර ආහාර කියලා කියන්නේ? කවලිකා ආහාර, පස්සා ආහාර, විඥානාහාර, මනෝ සංචේතනාහාර. එතකොට කයන ප්‍රසන වැඩි වෙන්නේ මොකද වෙන්නේ? කබලින්කාර ආහාරය තේරුම් ගන්නවා. වේදනාන ප්‍රසන වැඩි වෙන්නේ පස්ස ආහාරය තේරුම් ගන්නවා. චිත්තාන ප්‍රසන වැඩි වෙන්නේ විඥාන ආහාරය තේරුම් ගන්නවා. ධම්මාන ප්‍රසන වැඩි වෙන්නේ මනෝ සංචේතන ආහාරය ප්‍රකට කර ගන්නවා. අනිත් පැත්තෙන් පින්නතුනේ අපි මේ දුක් විඳින්නේ සතර විපල්ලාසයක් නිසා. වරදවා තේරුම් ගෙන ඉන්න කාරණා හතරක් නිසා අපි දුක් විඳින්නේ. මොනවද මේ කාරණා හතර? අසුබ දේ ගැන සුබ විදියට හිතන් ඉන්නවා. ඊළඟට දුක් දේ සැප හැටියට හිතාගෙන ඉන්නවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට හිතාගෙන ඉන්නවා. අනාත්ම දේ ආත්ම හැටියට අපි හිතාගෙන ඉන්නවා. මෙන්න සතර විපල්ලාස. අපිව මුලා කරලා තියෙන මෙන්න මේ හතරෙන්. මෙන්න මේ මුලාවන් හතර, වැරදිව තේරුම් ගල තියෙන හතර, විපල්ලාස හතර අපි තේරුම් ගන්නවා සතර සතිපට්ඨානේ වැඩීමෙන්. එතකොට කායනුපස්සන වැඩි වෙන්නේ මොකද වෙන්නේ? අසුභ දේ ගැන තියෙන සුභ සංඥාව, සුභ විපල්ලාසයේ දුර වෙනවා අපි. වේදනුපස්සන වැඩි වෙන්නේ මොකද වෙන්නේ? දුක් දේ පිළිබඳව තියෙන සැප කියන විපල්ලාසයේ දුර වෙනවා අපිට. ඊළඟට විඥාන ස්කන්ධයේ වැඩි වීමෙන්, චිත්තානුපස්සන වැඩි වීමෙන් මොකද වෙන්නේ? චිත්තානුපස්සන වැඩි වීමෙන් වෙන්නේ අනිත්‍ය පිළිබඳව තියෙන නිට්ඨ සංඥාව දුර වෙනවා. ඊළඟට ධම්මානුපස්සන වැඩි වීමෙන් මොකද වෙන්නේ? අනාත්ම දේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව දුර වෙනවා. මෙන්න මේ සතර විපල්ලාස දුරු කරන්නයි පින්නතුනේ මේ සතර සතිපට්ඨානයේ තියෙන නිසා මේ ටික විතරක් නෙවෙයි බුදුදහමේ තියෙන ඔක්කොම කාරණා ටික ටිකෙන් ටික දිගාරින්න පුළුවන් මෙන්න මේ හතරත් එක්ක. මෙන්න මේ හතර හැම දේශනාවකටම ඍජුසේ සම්බන්ධ වෙනවා. ඒ නිසා ධර්ම දේශනා අපි අහනවායි කියලා කියන්නේ පරිසම්පාද පදනම ඉඳගෙන මෙන්න මේ සතර සතිපට්ඨානයේ වඩන පැහැදිලි ක්‍රමය හැම දෙයකටම තියෙන සම්බන්ධය පුළුවන් තරම් දුරට නිර්වෘව නිවරදිව තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට පින්නතුනේ කායනුපස්සනාව කියලා කියන්නේ තමන්ගේ මේ ශරීරය ගැන විතරක් නෙවෙයි. මේ ශරීරය ගැන මුලදී වඩලා ඊට පස්සේ බාහිර ශරීරයක් ගැන පේන කොටත්, බාහිර රූපයක් ගැන පේන කොටත් මේ විදිහටම හිතන තමන් හුරු වෙනවා. එතකොට මේ ශරීරයේ තේරුම් ගත්තු කෙනා, මේ ශරීරයේ පටවි ආදී ධාතු ගැන තේරුම් ගත්තු කෙනා බාහිර රූපයේ තියෙන මේකම නේද කියලා. දැන් අපි මරණයට පත් වුණා කියලා කියන්නේ පින්තුණි මේ ශරීරයේ තියෙන පටවි කොටස් ටික පොළොට එකතු වෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙන ආභෝග කොටස් ටික වතුරට එකතු වෙනවා. මේ ශරීරෙම තියෙන රස්නේ ගතිය මේ වාතයට එකතු වෙනවා. මේ ශරීරයෙන් තියෙන වාතයේ උෂ්ම ගැනීම ආදී ටික මේ වාතයට එකතු වෙනවා. පින්නතුනි දැන් මේ තියෙන ශරීරය මේ බාහිර භෞතික ලෝකෙම ගත්තු ටික නැවත මේකට එකතු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවබෝධයක් එනකොට පින්නතුනි අපි මේ ශරීරය තුලත් වෙන්නේ මේකම නේද? අපි මේ ශරීරය කියලා කියන්නේ බොහොම වටිනා දෙයක් ඇදින අපි සැලකුවට අපි මේ ගත්ත ආහාර පානවල එකතුවක් තමයි මේක. ආව ගෑම ටික, දීපු තේ ටික, කිරි ටික, දීපුනේ පළතුරු ටික, ඒ වගේ එකතුවක් තමයි මේ ලස්සනට පොණ්ඩේ කියලා නහය කියලා දත් ටික කියලා මේ කියන්නේ. අමුතු දෙයක් නෙවෙයි. අපි කොච්චර නම් බත් කන්නේ නැද්ද නේ හාල් මිටි ගන්න. කිරි හොදි බවසර ගන්නන්නේ. ඕ කොහොම කාල බීලා ඒ තුලින් ගත්ත ප්‍රතිඵලයක් තමයි මේ ලස්සන ශරීරයක් කියලා හැඩ වැඩ කර කර ආඩම්බර වෙවි යන්නේ සමාජයට අපි. අමුතු දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි කාපු ආහාර ටිකත් ඉතාම සුළු වෙලාවක් යද්දි වෙච්ච දෙයක් දන්නවනේ අපිනේ. ඒතර අන්න ඒකෙන් ඒ රොඩු ටික අයින් කළා, ඒකේ සාරය අරගෙන ඒකෙන් හදපු එකක් තමයි මේ අපි මේ ජීවිතයේ ශරීරය කියලා කියන්නේ. මෙන්න මේව ටිකෙන් ටික අපි තේරුම් ගන්න උත්සාහ කරනවා මේ සතර සතිපට්ඨානේ වැඩිමත් එක්ක. ඒතර පින්නතුනි සතර සතිපට්ඨානේ කියලා කියන්නේ කායේ කායනුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනය ලෝකේ. වේදනාසෝ වේදනපස්සේ විහරති ආතාපේ සම්පජානෝ ආදී වශයෙන් සඳහන් කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කයෙහි කයානුවත සිහි කරනවා. වේදනාවන් ගැන වේදනානුව සිහිපත් කරනවා. සිත ගැන සිතානුව සිහිපත් කරනවා. ධර්මයන් ගැන ධර්මයන් අනුව සිහිපත් කරනවා. මුල්ම කොටස තමයි පින්නතුනේ කායේ කයනුපස්සී විහෙරති. බුදුහාමුදුරන්ගේ ධර්ම තුල එක්තරා ලක්ෂණයක් තියෙනවා. හරියට මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනා වගේ, වෙරළියේ සිට සාගරයේ කරා ටිකෙන් ටික ගැඹුරට යන ධහමක් වගේ බුදුහාමුදුරු දේශනා කරනවා. පහාරද සූත්‍රයේදී මේ ධහම අනුකුබ්බ කිරියා, අනුකුබ්බ සික්ඛා, අනුකුබ්බ ප්‍රතිපදා කියලා. මේක අනුකූල ශික්ෂාවක්, අනුකූල ප්‍රතිපදාවක්, අනුකූල ක්‍රියාවක් කියලා. එතකොට මෙන්න මේ කයන ප්‍රශ්නා මුලින්ම ඉදෙවි අපිට දන් දෙ තියෙන දේ. අධ්‍යාපන ක්‍රමවේදයේ සිද්ධාන්තයක් තමයි දන්න දෙයින් නොදන්නා දෙයට යාම, සරල දෙයින් සංකීර්ණ දෙයට යාම, නොගැඹුරු දෙයින් ගැඹුරු දෙයට යාම. අන්න ඒ දෙයම තමයි කියන තුනේ මේ සිද්ධාන්තයේ තියෙන්නේ. එතකොට කයන ප්‍රශ්නාවෙන් කියන්නේ අපට දැනට මේ පේන බාහිර භෞතික ශරීරයේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඒ පළවෙනි පියවර තමයි පින්න තුනේ ආනාපාන සති කියලා කියන්නේ. එතකොට මෙතන ආනාපාන සති කියලා දක්වනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කායන පස්සනාවට විතරද කියලා. පින්න තුනේ මේකත් හොඳින් අපි තේරුම් ගන්නට ඕන. සමහර තැන්වල ආනාපාන සති සූත්‍රයේ වැනි තැන්වල, ගිරිමානන්ද සූත්‍රයේ වැනි තැන්වල, ආනන්ද සූත්‍රයේ වැනි තැන්වල ආනාපාන සති ක්‍රම 16ක් ගැන කියලා තියෙනවා. ඒ 16 ගැන කියන්නේ පින්නතුනේ සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට ආනාපාන සතිය කියලා තියෙනවා. හැබැයි මෙතෙන්දී ඒ 16න් මුල් හතර විතරක් අරගෙන කායනුපස්සනාය කොටස් හතර විතරක් අරගෙන තමයි මෙතන මේ කායනුපස්සනා කොටසට දාලා තියෙන්නේ. හැබැයි සමහර තැන්වල අපි කලින් සාකච්ඡා කළා, ගිය වාරෙත් අපි සාකච්ඡා කළා ආනාපාන සතිය ක්‍රම 16ට වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට ක්‍රමයකුත් තියෙනවා. කෙසේ වෙතත් පින්නතුනි මෙතෙන්දී මුලින්ම අර මුල් පියවර හතර තමයි තමන්ගේ හුස්ම ගැනීම පිට කිරීම ගැන නිතර සිහියෙන් ඉන්නකොට සෝසතෝ වාස සතේ සතෝ පස සති කියලා නාසයේ යකට සිහිය අභිමුඛ කරගෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන යලි යලි සිහිය පවත්වා ගන්නකොට අපිට පින්නතුනි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියපු විදිහට දීර්ඝව හුස්ම ගන්න පිට වෙනකොට තමන්ට දැනෙනවා දැන් දීර්ඝව හුස්ම ගන්නා පිට කළා කියලා. ඊළඟට රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියනවා රස්සව කෙටි විදියට ෂෝට් විදියට හුස්ම ඇතුළු වෙනකොට පිට වෙනකොට ඒකත් අපට දැනෙනවා. මේක අපි බලලා හිතලා කරන්නේ නැහැ. ස්වාභාවිකව දැනෙන දේ තමයි සීකරන්නේ. අපි ඕන කමින් බලෙන් නෙවෙයි මේ අනපනසදේ කරන්නේ. naturally කර වෙන සිද්ධිය process එකට අපේ හිත යොමු කිරීම විතරයි අපි කරන්නේ. එතකොට දීර්ඝ හුස්ම රැල්ලක්ද කෙටි හුස්ම රැල්ලක්ද කියලා අපි දැනගන්නේ කොහොමද? භාවනාව පටන් ගන්න වෙලාවෙන් පුළුවන්ද බලගන්න? අපිට එකපාර බලාගන්න බෑ මේක. ඒ නිසා තමයි සෝ සතෝ වාස සති සතෝ පස සති කියලා කියන්නේ. Taman ටික වේලාවක් ඇතැම් විට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් වෙන්නත් පුළුවන්. කන්නකොට තමන්ට තේරෙනවා දැන් ගන්න හුස්ම කෙටි එකක්ද දීර්ඝ එකක්ද කියලා අවබෝධ වෙනවා. ඒතකොට දීර්ඝ එකක්ද කියලා කෙටි එකක්ද කියලා තේරෙන්නේ දෙකක් සංසන්දනය කරොතින් නේද? දෙකක් සංසන්දනය කරොතින් තමයි යම් කිසි දෙයක් කෙටි එකක්ද දීර්ඝ එකක්ද කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේක දීර්ඝ එකක්ද කෙටි එකක්ද කියලා කියන්නේ කොහොමද අපි? මේක දිගද කොටද කියලා කියන්න ඕන තාම මොකක් හරි තියෙනවනේ මෙතන. මේ ඇඟිල්ලට සාපේක්ෂව ගත්තොත් කොටයි මේක. හැබැයි මේ පේපරෙට ගත්තොත් කොහමද? මේක කොටයි ඊට පස්සේ. ඇඟිල්ලට සාපේක්ෂව ගත්තොත් මේක දිගයි. මේ පොළයට සාපේක්ෂව ගත්තොත් මේක කොටයි. අන්න ඒ වගේම තමයි ආනාපාන සතියේදී හුස්ම දිගද කෙටිද කියලා බලන්නේ ඒ දෙකක් එකිනෙකට සසඳන වෙනකොට තමයි තේරෙනවා මේ හුස්ම ටිකක් දිග එකක් ආවේ. මේ හුස්ම කෙටි එකක් කියලා. පස්සේ ටිකෙන් ටික තමයි මේ හුස්ම ගැනීම හා පිට කිරීම ගැන සිහිය ටිකෙන් ටික තියාගන්න. ආනාපාන සතිය කියලා කියන්නේ පින්තුනේ ඊටාම සුවදායි හිත සමාධිමත් කරන්නේ ඊටාම පහසු භාවනාවක් මේකට යොමු වෙච්ච කෙනාට. ඒක අමාරු නම් මොලේ මෛත්‍රිය ආදී භාවනා කරලා තියන්න. එතකොට තමයි හුඟක් පහසු වෙනවා. මොලේ ඊටාම විතරක දුර වෙන නිසා හිත සමාධිමත් කිරීමට හුඟක් සාර්ථක භාවනාවක්. ඒ නිසා අපට උපතින්ම ඉපදෙච්ච මොහොතේම අපට කමඨහනක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කමඨහනට සතියකට කරුවත් ඉතින් භාවනාවෙමයි ඉන්නේ හැම වෙලාවෙම. ඒ නිසා කමඨහම වාදුර යන්න ඕනේ නැහැ. ළඟම තියාගෙන තමයි අපි අමතක කරලා ඉන්නේ ඔක්කොම. ඒ නිසා වෙනතුනේ එක ටිකෙන් ටික දිග හුස්ම කෙටි හුස්ම බලනකොට අපට තේරෙනවා සබ්බකාය පරිසංවේදී කියපු ආකාරයට හුස්ම ඇතුළු වීම පිට කිරීම පිළිබඳව සම්පූර්ණ ප්‍රොසෙස් එකම මේ ආශ්‍රිතව හිත තියාගැනීම පේනවා අපට. ඒකෙන් කියන්නේ හුස්මත් එක දිගටම හුස්ම පිටපස්සේ බඩට යනකන් යනවා නැත්නම් පෙන අරට යනකන් යනවා ආයෙ පෙන අරින්නම් උඩට එනවා කියන කතාවක් නෙවෙයි මේ සම්බකය කියලා කියන්නේ. හරියට මෙතන ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට හරියට දැන් අපි දැන් මෙතනින් දිග වාහනයක් යනවා. දැන් මට තේරෙන වාහනේ දිගයි කියලා. ඇතැම් විට කෙටි වාහනයක් පොඩි කාර් එකක් මොටරසයකලයක් යනවා. එතකොටත් මට තේරෙන මොටරසයකලයක් යන්නේ කියලා. හැබැයි මට මේ ඔළුව හරවල බලන්න ඕනේ. දිගටම දැන් කෝච්චියද කියලා දිගටම මේ පැත්ත බලන්න ඕනේ. මෙතනින් යනකොටම තේරෙන මේක දිගටද කොටේකද කියලා තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අන්නේ වගේ මේ සියලුම කය ගැන ප්‍රොසෙස් එක ගැනම තමන්ට අවබෝධයක් ඇති වෙමින් හුස්ම ගන්න පිට කෙරෙන එක තමයි කියන්නේ සම්බකාය පරිසංවේදී කියලා. ඊළඟට පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්කතේ කියලා කියනවා. හුස්මකය සංසිඳෙමින් කය සංසිඳෙමින් සබ්බකාය කියලා කියන්නේ මේ ශරීරය විතරක් නෙවෙයි හුස්ම ගැනීමට අදාළ ඒ හුස්ම පිළිබඳව සම්පූර්ණ ක්‍රියාවලියම සංසිඳෙමින් තමන්ට හුස්ම ගැනීම හා පිට කිරීම ගැන අවබෝධයක් වෙනවා. මෙන්න මේක අවබෝධ වෙනකොට පිනතුනේ එකාතකින් සිට තැම්පත් වෙන විතරක් නෙවෙයි අනිත් අතින් තමයි තේරෙනවා මේ ජීවිතය කියලා කියන්නේ අපි ආත්ම විදියට හිතාගෙන හිටියද මේක හුස්ම ගැනීම පිට කිරීමේ ක්‍රියාවලියක් මත තියෙන දෙයක් නේද කියලා අර සත්‍ය සංඥාව ටික ටික දුර වෙන විදිහේ නෝනක් තමයි පහළ වෙනවා. මේක පිනතුනේ අපි කරන්නේ මෙන්න මේ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා යන මාර්ගයේ ක්‍රමයක් විදියට මේක තමයි කායනපස්සනාවේ පළවෙනි කොටස විදිහට දැක්වෙන්නේ ආනාපාන සතිය. ඊළඟ කොටස තමයි පින්නතුනේ ඉරියාපත කියලා කියන්නේ අපේ ඉන්න ඉරියව්ව වාඩි වෙලා ඉන්නවා නම් වාඩි වෙලා ඉන්න බව නැගිටලා ඉන්නවා නම් නැගිටලා ඉන්නකොට ඊළඟට ඇවිදිනකොට ඇවිදින බව නිදිනකොට නිදින බව අන්නේ ඉරියව්ව ගැන හොඳට සිහියෙන් ඉන්නවා. මේ හැම දෙයකම කරන්නේ පින්නතුනේ වර්තමාන මොහොත තුල සිට තියාගෙන උපරිම ලෙස වර්තමාන මොහොතේ ජීවිතය ගැන මොකද්ද කියන එක තේරුම් ගන්න එක. එතකොට ඉරියව ගැන තේරෙනකොට තමයි අවබෝධයක් එනවා මේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මේ ඉරියව මාරු කිරීමක් නේද? වෙන අමුතු දෙයක් නෑ නේද කියනකොට අවබෝධයක් එනවා. අපි උමාකල් ජීවත් වුණා කියලා කියන්නේ සැප විඳා කියලා කියන්නේ දුක් විඳා කියලා කියන්නේ ඇත්තම මේ ඉරියව ටික මාරු කරගන්න එක. දැන් අපි හුඟක් වෙලා හිටගෙන හිටියා නම් වාඩි වුණාට පස්සේ කියනවා හරි සන්සනිය බෑ කියලා නේ. වාඩි වෙලා ටිකක් ඉන්නකොට කියනවා අනේ නැගිටිට්ටොත් තමයි හොඳ කියලා. නැගිටලා හුඟක් ඇවිදිනකොට කියනවා අනේ ටිකක් හාන්සුනොත් තමයි හොඳ කියලා. නිදියල හැම වෙලාවෙම තියෙන බෑ ඊට පස්සේ ඉඳන් හිතාගෙන නැගිටලා මූණ ටිකක් හොද ගන්න ඕනේ කියලා. තේන්නතනේ ඔහම තමයි ජීවිතය කියලා කියන්නේ. අවුරුදු 50කට ජීවත් වුණා කියලා කියන්නේ සැප විඳා කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉරියව් මාරු කර ගැනීම. පින්නතුනේ මෙන්න මේ වගේ තමන්ගේ ජීවිතයට ඇත්තටම මොකද වෙන්නේ කියන එක ටික ටික තේරෙන්න ගන්නවා මෙන්න මේ භාවනා වැඩිමත් එක්ක. ඊළඟට පින්නතුනේ සම්බජඤ්ඤ කබ්බේ කියලා තියෙනවා. තමන් උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් නින්දට යනතුරු කරන සියලුම දේවල් සිහියෙන් කමං කරනවා වර්තමාන මොහොත තුල සිට තියාගෙන. කෑම කන එක අඳින පළඳින එක ඇඳුම් පිරිසුදු කරන එක ඇඟ පිරිසුදු කරන එක මේ හැම දෙයක් ගැනම තමන් සිහියෙන් ඒ මොහොත තුල සිහිය පිටවාගෙන කරනවා. ඒ නිසා පින්නතුනේ තමන් වාඩි වෙලා කරන භාවනා විතරක් නෙවෙයි භාවනා වෙන්නේ. අපි කියවුව බුදුදහම තුල සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සති සම්බජඤ්ඤය කියලා. සිහිය සානවන දියුණු කිරීම කියලා. ඔබ අවධානයෙන් බණ අහනවා නම් ඒකත් පින්නතුනේ සති සම්බජඤ්ඤය දිනු කරන අවස්ථාවක්. ඔබ කටයුතු කරන අවස්ථාවේ සිහියෙන් නම් වැඩ කරන්නේ වර්තමාන මොහොත තුල තමන්ගේ සිත සහ කය පිටුවාගෙන නම් කරන්නේ ඔබ භාවනාවේ පිනක් සරින කෙනෙක් නෙවෙයි. ඔබ ඒවලෙන් භාවනා කරමින් ඉන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා සම්බයඤ්ඤ පබ්බෙදි කරන්නේ තමන් කරන හැම කටයුත්තක් ගැනම වර්තමානයේ තුල සිත පිහිටුවාගෙන කරන ක්‍රියාවලිය. එනිසා පින්නතුනි අපි දක්ෂණං අපේ ධර්ම අවබෝධය තියෙනවනම් අපේ සිහිය තියෙනවනම් ගත වෙන හැම මොහොතක්ම භාවනා මොහොතක් බවට පත් කරගන්න පුළුවන්. ජීවිතේ ගත වෙන හැම දවසක්ම භාවනා කරන දවසක් මෙඩිටේෂන් රිට්‍රීට් එකක් කරගන්න පුළුවන්. ඒ නිසා සතර සතිපට්ඨාන තුළ ඉඳීම පින්නතුනේ හැමදාම තමන් භාවනා මධ්‍යස්ථානක ඉන්නා වගේ. ඒ අවශ්‍ය වන්නේ නිතර තමන්ගේ සිහිය පිහිටුවා ගැනීම. ඊළඟට පින්නතුනේ ඊළඟ කාරණය තමයි අපේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන කොටස් 32 ගැන සිහි කිරීම. කෙස් ලොම් නියදත් ආදී මේ දෙතිස් කුණපේ පිළිබඳව කටිකුල මානසිකාර්ය මේකටම කියනවා කායගත සති කියලා කියනවා. සමසත්ලිස් කර්මස්ථානවල මේකට තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. එතකොට කායගත සති කියලා මේකට කියනවා. එතකොට අපිට මේක පිළිබඳව සත්ව සංඥාවෙන් තේරෙන්නේ මේක එකට ඔක්කොම ටික එකට ගැට ගහලා තියෙනකොට. හැබැයි පින්නතුනේ මේක ටිකෙන් ටික වෙන් කරලා බලනකොට අපට තේරෙනවා අපි හිතේම බලනකොට කෙස් ටික අයින් කරලා බලනවා. ලෝම ටික තව පැත්තකින් තියෙනවා. ඇණිය පොදු ටික තවත් පැත්තකින් විදුරුවක් ළඟ තියලා තියෙනවා. දස් හැට්ටේ වොන මේ දොඩ තියලා තියෙනවා. ඔක්කොම ටික වෙන් කර කර අපි බලනකොට පින්නතුනේ මේ දැන් තියෙන දස් හැට්ටේක නෙවෙයි මේ අපි හිතේම පේනතුනේ මනසින් මේව වෙන් කරලා බලනකොට ඇත්තටම අපට තේරෙනවා ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. මේක හරියට අර වාහනයක කැලේ ටිකක් එකතු කරලා ෆිට් කරලා තියෙනවා වගේ. ඉතින් මේක ඔක්කොම එකට තියෙනකොට තමයි අපි පුද්ගලයෙක් න්යා හරි ලස්සනයි හොඳ කෙනෙක් කියන විදිය අපි මේ හිතෙන් හිතාගෙන ඉන්නේ. නමුත් මේක බලනකොට පේනතුනේ දැන් කෙනෙක් ඔපරේෂන් එකක් කරනකොට උනත් පේනතුනේ අපි ශරීරය වෙන් කරලා බලනකොට අපට තේරෙනවා ඇත්තටම අපි ජීවිතය කියලා හිතාගෙන මොකද්ද කියන එක අපට අවබෝධයක් වෙනවා. හැබැයි ඉතින් ධර්මානුකූල බැලුවොත් තමයි නියම අවබෝධයක් කරා කියන්නේ. එතකොට මෙන්න මේ කොටස් ගැන අපි වෙන වෙනම බලන එකත් පින්නතුනේ ජීවිතයේ තේරුම් ගන්නේ අපි යන ගමනේදී කරන වඩන පිළිවෙතක්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා අවුරුදු 16ක 18ක ඉතාම ලස්සන කෙනෙක් රාගය ඇති වෙන කෙනෙක් ඔබේ නෙතර ගැටුනොත් ඒක නගෙන කොහොමද මෙහෙ කරන්න ඕන කියලා බුදුහාම දේශනා කළා. ඒ ලස්සන ඩින කෙනා ටිකෙන් ටික යෝන් වයසට පත් වෙනවා. ටිකෙන් ටික මැදි වයසට පත් වෙනවා. යාම ටිකෙන් ටික වයසට යනවා. ඒ වයසට යන කෙනා ටිකෙන් ටික කොන්ද කුඩු ගහලා හැරමිටි අතර ගන්නවා. ටිකෙන් ටික ඇඳට වැටෙනවා. ඇඳේ ටික කලක් ඉන්නවා. එතන මල මුත්‍ර වගුරුවා ගන්නවා. එතන මියන්නේ යනවා. මිය ගිහපු මේ කෙනා ටිකෙන් ටික ශරීරයේ ටිකෙන් ටික දිය වෙලා යනවා. අන්තිමට මේ ශරීරය වැලියට දුහිලි බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙක් දකින්න කොටම අපට යාගෙන දෙපැත්තට අපිට එක පැත්තකට රිවයින් කරන්න පුළුවන් අනිත් පැත්තට ඉදිරියට ගිහිල්ලා බලන්න පුළුවන් දෙපැත්තට ගල බලන්න රිවයින් කරාට පස්සේ බලන්න මම කොහේ හිටිය කාලේ බලන්න මම ගුලි ගහලා හිටිය කාලේ ඒ ඔබට ලක්ෂණට පේන කෙනාම ඇටම්ට රාගාර මොනක් ඇති වෙන කෙනාම මම කොහේ ඉන්න කාලේ හිටියගෙනත් මොනින් බලන්න යාගේ අනාගතයත් බලන්න මේ ලක්ෂණ කියන කෙනා අනාගතයේ අත්වන ශරීරණමත් මොනින් බලන්න මෙම බැලීම වෙන තුන ජීවිතය අසුබ විදියට මෙනෙහි කිරීමවත් ජීවිතෙන් පලා යෑමවත් නෙවෙයි මේ කරන්නේ. මෙහෙම කරන කෙනා පින්නතුනේ මෙහෙම නොවැඩෙන කෙනාට වඩා එයාගේ ජීවිතය සාර්ථකයි. මෙහෙම බලන කෙනා අනිත් කෙනාට වඩා අනිත් කෙනා ගැන කරුණාවන්ත වෙනවා. අනිත් කෙනාට උදව් කරනවා. අනිත් කෙනාට දුකේදී පිහිට වෙනවා. ඒ වගේම අනිත් කෙනාගේ අපහසුතාවලදී ඉවසන ගතිය, සමාව දෙන ගතිය වැඩි වෙනවා. දැන් මේ අවබෝධය නැති නිසා තමයි අපිට කෙනෙක් හොඳට ලස්සනට ඇඳලා පැහැඳලිනකොට අපි යන හරි ආදරේ. එයාගේ ළඟම ඉන්නවා. හැබැයි ලෙඩ වුණොත්, ඇඟෙන් ගැල්ලා කයින් කරොත්, ශරීරයේ මොන හරි කොටසක් අයින් වුණොත් අපි එයාගේ ළඟින් ඈත් වෙනවනේ ළඟටවත් වෙන්නේ. දැන් අපි ඉන්න විදිය. නමුත් පිළිතුරු මේ අවබෝධය ලබාගත්ත කෙනා එයා ආපස්සට පත් වෙනකොට, ලෙඩ දුකට පත් වෙනකොට, ශරීරයේ අපිරිසුදු කොටස් ඉවත් වෙනකොට දැනටත් වඩා යක් ලං වෙලා යට උදව් කරනවා. යාට පිළිිට වෙනවා. ඒක තමයි ධර්මයේ හැසිරෙන කෙනාගේ ලක්ෂණය. දැන් අපි දානවා වෛද්‍යවරු තියන්නේ ලෙඩෙක් ළඟට කොච්චර කරුණාවෙන් පිහිට වෙනවද? දැන් සාතු සේවිකාවන් හැදියන් කොච්චර එයාට පිහිට වෙනවද? තමන්ගේ දෑති මේවා පිරිසිදු කරනවා, එයාට පිහිට වෙන හැටි බලන්න. ඒ වෘත්තිය මට්ටමින් පුහුණු වෙච්ච අය, නමුත් වෙනතන ඊටත් වඩා මේ ධර්මයේ පුහුණු වෙච්ච අය ඊටත් වඩා කෙනෙකුට පිහිට වෙනවා. එයාගේ භෞතික ශරීරය උදව්පන විතරක් නෙවෙයි, එයාගේ ළඟ ඉඳගෙන යාට ධර්ම කාරණා කිය කිය එයා මරණයට පත් වෙන කෙනෙක් නම් පුළුවන් තරම් එයාගේ හිතත් දිනු කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා සමහර වෛද්‍යවරු ඉන්නවා වෛද්‍ය ප්‍රතිකාර කරන විතරක් නෙවෙයි, ඒ තමන්ගේ වාට්ටුවේ බණ පොත්පත් කියවලා දැන් ડોક્ટર ආනන්ද එහෙම ජපරේ ඉන්නේ නේද? ඔය යාගේ වාට්ටුවේම බණ පොත්පත් කියලා ප්‍රතිකාර කරන විතරක් නෙවෙයි, හොඳම දස ශල්‍ය වෛද්‍යවරු. එයාලා තමන්ගේ වාට්ටුවේ ඉන්න එක බණ පොත් හිටන් දෙනවා කියවන්න. ඔපරේෂන් කරන ගමන් පිළිත් කියන සමහර අය. සමහර අයගේ ලෙඩුන් ළඟට ගිහිල්ලා ධර්ම කාරණා කියන හිත දිනු කරන්න උදව් කරනවා. ඉතින් ඒ වගේ පින්නතුනේ ධර්මයේ දන්න කෙනා තමන්ගේ වෘත්තියත් මොනින් කරන ගමන් ධර්මයේ නොතියට පිට වෙනවා. මේ කරුණ අපි දන්නවනේ. ඒ නිසා හරියේ සකස් වෙච්ච හැටි මේ කොටස් ගැන නුවණින් මෙනෙහි කිරීම තුළින් අපට තේරෙනවා. අපි සත්පුද්ගල සංඥාවෙන් මේ ගත්තට මේ කොටස් දෙක එකතුවක් නේද මේක? මේක විඥානයේ ක්‍රියාකාරීත්වය නිසා මේ සජීවී තියෙන දෙයක් නේද? විඥානයේ නිරුද්ධ වීමත් එක්කම මේක නැති වෙන දෙයක් නේද කියන කියා දකිනවා. ඒ විතරක් නෙවෙයි, හැම මොහොතක්ම මේ ශරීරය වෙනස් වෙමින් පවතින දෙයක් නේද කියලා කියා දකිනවා. එතකොට පින්නතුනේ පටිච්චෝල මනසිකාරයෙන් බලන විදිය. ඊට පස්සේ ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය කියලා කියන්නේ අපේ ශරීරයේ සකස් වෙච්ච ප්‍රධාන ප්‍රභේද හතර. ශරීරයේ හලු ගතියක් තියෙනවා, දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ස්වභාවයක් තියෙනවා, රස්නයක් තියෙනවා, වාතයක් තියෙනවා. මෙන්න මේ සතර මහා භූත රූප ගැන නුවණින් මෙනෙහි කිරීම කියනවා ධාතු මනසිකාරය කියලා. ඒතර මේ ශරීරයේ තියෙන මේ කොටස් හතර කියලා කියන්නේ මේ බාහිර පරිසරයේ තියෙන හතර. බාහිර පරිසරෙන් ගත්ත දෙයක් මේ ශරීරයේ තියෙන්නේ, නැත්නම් බාහිර පරිසරයත් එක්ක තියෙන දෙයක්. නැවත මේ ශරීරයත් මේ බාහිර පරිසරයට එකතු වෙනවා නේද කියලා එතනත් ආනුවණින් දකිනවා. මෙන්න මේක තමයි ධාතු මනසිකාරයෙන් වෙන්නේ. ඊළඟ පින්නතුනේ නව සීවතිකය. වර්තමානයේ නම් මේක දකින්න අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ කාලේ තාම හුඟක් ප්‍රකටව තිබෙන කාරණයක්. දැනුත් සමහර ආරණ්‍යවල තියෙනවා. මං ළඟදී ලංකාවේ එක්තරා ආරණ්‍යකට ගියා. ඉතාම සාමාජික විදියට මලමිනියක් ගෙනල්ලා සාමාජික පරිසරය මතම වීදුරු වලින් වහලා අවුව රැස්සාදියත් ඒ වතුරත් එන ඒ විදියටම සකස් කළා. තියෙනවා ශරීරයක් ටිකෙන් ටික වෙනස් වෙන හැටි පේන විදියට. ඒක භාවනා කරන්න භාවනා කමඨහනක් විදියට යදා ගන්නවා. ඉතින් මේ ඒ වගේ දකින්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මේ ශරීරය මරණයට පත් වුණාට පස්සේ ටිකෙන් ටික මේ ශරීරයට මොකද වෙන්නේ? ටිකෙන් ටික ඉදිමෙලා, මේක ස්නායු වැගිරිලා, ටිකෙන් ටික මස් දිය වෙලා, ඇට සැකිලා බඩට පත් වෙලා, ඒ ටිකෙන් ටික වෙන් වෙලා යන හැටි නුවණින් දකින ක්‍රමයක්. දෙපිනතුනේ මේව දකින්නගේ හිතන්නේ පහ ජීවිතෙන් පලායමක් හෝ ජීවිත අසර්ථකත්වයක් කියලා. මේව දකින්න දකින ජීවිතේ වඩා මාර්ථයක් කරව යනවා. දැන් අපේ ජීවිතයේ වටිනාම ලොකුම දේ තමයි මේ භෞතික පේන ශරීරය. ඉතින් මේ ශරීරය බහැර කරන්න කියලා නෙවෙයි කියන්නේ බුදුහාම සඳහන් කරන මේ ශරීරයට හොඳට සලකන්න. අර සර්පයන් හතර දෙනාට සලකනවා වගේ කිරි දීලා නාවල සලකනවා වගේ මේ ශරීරයට හොඳට සලකන්නට ඕන. හැබැයි සලකන අතරින් මේ ශරීරයත් අපි තේරුම් ගන්නට ඕන. මේ ශරීරේ නිදහස් වෙන මාවතත් අපි තේරුම් ගන්නට ඕන. අනේ සඳහා තමයි මේ මාවත බුදුහාමර දේශනා කළේ. ඉතින් මේ ශරීරය වා ක්ලස්තනයි පහපත් කියලා හිතාගෙන ශරීරය අනාගතේ මරණයට පත් වුණාට පස්සේ මේ ශරීරයට ඇත්තටම මොකද වෙන්නේ කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඒතර මේ ශරීරය අද මෙහෙම ප්‍රසන්නව තියෙන්නේ අපේ මනස තියෙන නිසා. ශරීරයෙන් මනස වෙන් වෙනවත් එක්කම චුද්ධ අපේට විඥානෝ කියප ආකාරයට හරියට ඉවද දාපු දර කැබැල්ලක් වගේ ත්‍ත්තර මේකපත් වෙනවා. දර කැබැල්ලක් නම් ටිකක් හරි හොඳයි නේ. ලිපේ දානවත් ගන්න පුළුවන්. මේක පින්නතුනි හැම නෙවෙයි පලාටවත් තියාගන්නේ නැහැ මේක. ගෙදරම වාහ ආදරය කරපු අයවත් ඊට පස්සේ දවසක්වත් තියාගන්නේ නැහැ ගෙදර ඉක්මනින් ඉවත් කරන්න තමයි බලන්නේ. වාහ ආදරයෙන් කියලා හිටපු අයවත් එහෙම නැහැ පින්නතුනි. ඉතින් මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මෙන්න මේ කාරණාපේ තේරුම් ගන්න ගන්න පිණිසුනේ මොකද්ද වෙන්නේ? අපේ මේ රූපේ සකස් වෙච්ච ස්වභාවය අපි තේරුම් ගන්නවා. මේ ශරීරය කියන්නේ මේ වගේ දෙයක් නේද? මේ ශරීරය සකස් වුනේ මෞකසේ පිරිසනගත්තු විඥානයට අනුව හැදෙච්ච ඒ කබලින්කාර ආහාරයෙන් ගත්තු දේ නිසා ඇතිවෙච්ච දෙයක් නේද කියන එක අපි නුවණින් තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති. තමන්ගේ ආධ්‍යාත්මික කය තමන්ගේ ශරීරය ගැන මේක දකිනවෝ. මුලින්ම කරන්නේ ශරීරය ගැන තමන්ගේ ශරීරය ගැනම තමන් බලනවා. එහෙම බලපු කෙනා වෙන කෙනෙක්ගේ ශරීරයක් ගැන දැකලා රාගයක් හරි ද්වේෂයක් හරි ඇති වෙනවා නම් ඒ ශරීරය ගැනත් ඔහු මේ විදිහටම බලනවා. එතකොට ඒ විතරක් නෙවෙයි සමුදේ ධම්මානුපස්සී විරති වය ධම්මානුපස්සී විරති කියනවා මේ ශරීරය හට ගැනීම හා නිරෝධයත් ඔහු දකිනවා. එක පැත්තකින් පින්නතුනේ හට ගැනීම නිරෝධය කියලා කියන්නේ මේ ශරීරය හටගත්තේ සතර මහා භූත රූපයෙන් නැත්නම් ආහාරයෙන් නේද කියලා එකේ මුලට යනවා. එහෙමත් නැත්නම් මේ ශරීරය කියන එක සජීවී වෙන්නේ මේ මනසින් මේ කාක්ෂින්න දේ නිසා නේද කියලා තවත් මුලට ගිහිල්ලා කෙනෙක් හිතන්නත් පුළුවන්. මෙන්න මේක තමයි පින්නතුනේ කායන පස්සනා කොටස කියලා කියන්නේ. ඉතින් අපිට හොඳට මේක සිහියෙන් හිටියනම් අපිට මේ වෙලාවේ අංශ ප්‍රමාණයකට කායන පස්සනාව වැඩුණා වෙනවා අපේ ජීවිතේ. ඒ වුණත් පින්නතුනේ අපි ටික වේලාවක් ආනාපාන සති භානාවේ මුල් කොටස විදියට අපි කායන පස්සනා කොටස වඩන්නට උත්සාහ කරමු. ආනාපාන සති භාවනා කොටස ඔස්සේ දැපිනතුනි අපි දැන් ටික වේලාවක් සතර සතිපට්ඨානෙහි කායනුපස්සනා කොටස රයිටි ආනාපාන සති භාවනාවේහි මුල් පියවර ටික වඩන්නටයි අපි මේ සූදානම් වන්නේ. තමගේ ශරීරය නිසලව තියාගෙන ඒත් සැහැල්ලුවෙන් පහසෙන් ශරීරය තියාගෙන ඒ වගේම ශරීරයේ ඍජුව කෙලින් හොඳට තියාගන්න. දැන් තමන් ආනාපාන සති භාවනා වඩනටයි සූදානම් වන්නේ. මුලින්ම තමන් ඉන ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. තමන්ගේ දෙපතුල් ඉඳන් හිත දක්වා තමන් ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සිහිපත් කරන්න. එහෙමයි දෙමින් තමන්ට දැන් දැනෙනවා තමන්ගේ හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව. දැන් තමන් තමන්ගේ හිත නාසය අග හෝ උඩුතල ආශ්‍රිතව තියාගෙන වර්තමාන මොහොත තුළ ඉතාම සතිමත් සිහියෙන් ආනාපාන සතිය ගැන සිහි කරනවා. ස්වාභාවික සිදුවෙන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන තමා පූර්ණ අවධානයෙන් සම්පූර්ණ සැලකිල්ලෙන් කාලය ගත කරනවා. අතීත අනාගත අරමුණු සිහි නොකර වර්තමාන මේ මොහොතේ සිදුවෙන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන පමණයි මා දැන් සිහි කරන්නේ. හුස්ම ගන්න විට හුස්ම ගන්න බවත් හුස්ම පිට ගන්න විට හුස්ම පිට කරන බවත් පිළිබඳව නාස්‍ය ආශ්‍රිතව මා හිත හොඳින් පිහිටුවා ගන්නවා. බාහිර ශබ්ද ආදී මට ඇහෙනකොට මේ මොහොතේ මේ අනිත්‍යතාවය සිහි කරලා මම එක බැහැර කරනවා. නැවත ආනාපාන සතියට මගේ හිත යොමු කරනවා. දීර්ඝව හුස්ම වැටෙන විට දීර්ඝව හුස්ම ගන්නා බවත් කෙටි හුස්ම ඇතුල් වෙන පිට වෙනකොට ඒ ගැනත් මෛත්‍රාම අවධානයෙන් දැන් පසු වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සම්පූර්ණ ක්‍රියාවලිය ගැන නාසය ආශ්‍රිතව සිහි පිටුවා ගනිමින් මා හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. සබ්බකාය පරිසංවේදී ආස සිස්සාමේ සික්‍රති කියපු විදියට වර්තමාන මොහොත තුළ උපරිම ලෙස සිහි පිටුවා ගනිමින් ආස්වාස ප්‍රස්වාසය ගැන සම්පූර්ණ අවධානයෙන් සිහියෙන් මාපසු වෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන සම්පූර්ණ අවධානයෙන් මාසිකන විට මගේ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳෙන බව, සැහැල්ලු වෙන බව මට දැනෙනවා. අන්නේ සැහැල්ලුව සංසිඳියාව සංසිඳීම විඳගනිමින් මා හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. මගේ ස්වභාවයේ මේ සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම අනාත්ම ස්වභාවයක ලක්ෂණයක්. මගේ මේ ශරීරයේ සිදුවන ඉරණම අන් අයගේ ශරීර තුළ සිදුවන බව මානවනින් දකිනවා. ඒ කිසිදු දෙයක් ගැන දැඩි ඇල්මක්වත් දැඩි ගැටීමක්වත් ද්වේෂයක්වත් මා ඇති කරනුගෙන උපේක්ෂා සාගතව නුවණින් බලන නුවණක් මා හුරු කරගන්නවා. ප්‍රඥාව මා දියුණු කරගන්නවා. හැම මොහොතකම මේ අනිත්‍ය වූ ශරීරය ඇති වෙමින් නැති වෙමින් පවතිනවා. මේ හුස්ම ගැනීමත් හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් බව මා නුවණින් දකිනවා. මේ කය අනිත්‍ය දෙයක් බව, මේ කය අසාර දෙයක් බව, අනාත්ම දෙයක් බව මා යරි අලිත් මුනින් දකිමින් හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. මේ ශරීරය අනිත්‍යයි, අනාත්මයි, අනිත්‍යයි, අනාත්මයි, අනිත්‍යයි, අනාත්මයි. සාදු සාදු සාදු. නැත් පින්නතනි, අපි සතර සතිපට්ඨානයේ කායනපස්සනාවේ මුල් කොටස කායික සිදු කරපු අවස්ථාව, ඒ වගේම පින්නතුනි සමන්ට මේ ආනාපානසති වගේම සෙසු කරුණ වන කිරියාපත සංඝජඤ්ඤ පටික්කුල මනසිකාර ධාතු මනසිකාරේ නව සීවිතේ කාදී සෙසු කරුණොත් සමන්ට නොනින් මෙහි කරන්න පුළුවන්. මුලදී අපි අපගේ ශරීර ගැන මේ වගේ සිහි කරන වගේම එක පින්නතුනේ අන් අයගේ ශරීරය පිළිබඳවත් අපි යොමු කළා නුවණින් බලනවා. ඒ වගේම මේ හැම කොටසකෙම අවසානයේ තියෙනවා සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය. මේක තමයි විදර්ශනා කොටස. මේ ශරීරයේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ වගේම මේ ශරීරය නිර්මාණය වුණේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට නේද කියන එක තමන් නුවණින් මෙනෙහි කරනවා. එතකොට බුදුහාමර දේශනා කළේ යම් කිසි අවස්ථාවක අපට දුකක් හට ගන්නවා නම් ඒ දුක හට ගැනීම ආරම්භයට ගිහිල්ලා නුවණින් සිහි කරන්න කියලා. අපි මුලින් සඳහන් කළ උදෑසන වර්ගයේ පින්නතුණී පිටක සංඛාන සූත්‍රයේ කරුණ කීපයක් පිළිබඳව තමන්ගේ හිතට ලෝභ, ද්වේෂ, මෝහකේ නපුසල් එනවනම් යකුසල් දුරු කරගැනීමේ උපක්‍රම කීපයක් දේශනා කළා. එකක් තමයි අඤ්ඤ විතක්ක කියන එක. රාග සිතිවිල්ලක් එනවනම් පටිපෝල මනසිකාරය මෙහි කරන්න. ජීවිත මැදේ මත් වෙලා ඉන්නවනම් මරණානුස්සතිය මෙහි කරන්න. කෙනෙක් ගැන අමනාපයක් නම් මෛත්‍රී සාගර සිතිවිල්ල මෙහි කරන්න. ඒ ඇතිවෙච්ච කෙලෙසට විරුද්ධ කුසලයක් සිහිපත් කිරීමෙන් අර අකුසල යටපත් කරගන්න පුළුවන්. ඒ වගේමයි පින්නතුනි. අසති අවනසිකාරෝ කියලා කියනවා යමක් ගැන සිහි කරනකොට හිතේ රාග ආදී කෙලෙස් ඇති වෙනවා නම් ඒ හිතන වාර ගන්න පුළුවන් තරම් අඩු කරන්න. ඒක හැකිතා නොසිතා ඉන්න උත්සාහ කරන්න. ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා. ඒක හිතේනට තියෙන අවස්ථාව අපි හැකිතා අඩු කරනවා. යම් ඉස්සරාගාර මොනක් හරි අමනාපෙච්ච කෙනෙක් ගැන හරි ඒ වගේම සමන්න කරදරයක් කරපු කෙනෙක් ගැන හරි හිතනකොට හිතේ පීඩාවක් නම් ඒ සිතේලි පුළුවන් තරම් හිතන වාර ගන්න අඩු කරන්න. ඇතැම් විට අපි ඕන කමින්ම හිතේට දුක් විඳිනව නේද? වෙනතන ඒක හොඟ අඩු කරගන්න. බුදුහාඳුර දේශනා කළා තියෙනවා මේක අපේ හිත ආරක්ෂා කරගන්න ක්‍රමයක් මේක. තමන්ගේ හිතට අසහනය පීඩාව ඇති වෙන කාරණයක් තියෙනවා නම් පුළුවන් තරම් අඩු කරන්න ඒක. මොකද අපි මේ සිතුවිලි සිතන මොහොතේ පින්නතුනේ අපි කියමු යම් කෙනෙක් ගැන අමනාපයෙන් කියනවා. ඒ පුද්ගලයා ඇතැම් විට ධන්‍යවත් නැති සිහි කරනවාද කියලා මේක. ඒ ඇතැමිට හොඳට කින්දුවක් අහා ඉන්න පුළුවන්. නැත්තම් ක්‍රීඩා පිටනියක සෙල්ලම් කරමින් ඉන්න වෙන පුළුවන්. අපි මෙහෙ ආගෙන සිහි කරගෙන මෙහෙ පත්තු වෙනවා අපි. පින්නතුනි ඒ නිසා අපි මෙහෙ දුක් විඳින්න ඕනේ නැහැ. අපි ඒක හිතන වාරයේ පුළුවන් තරම් අඩු කරන්න. අපි නිකන් බර්න් අවුට් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා පින්නතුනි ඒක උපක්‍රමයක්. ඒ වගේම ආදීනව දස්සාවේ කියලා කියනවා. යකුසල චේතනාව සිහි කිරීමෙන් සිතට එමෙන් තමන්ගේ හිතේ පීඩාව ගැන බලල ඒකේ ආදීනව බලන්න තමන්ට මේක ලොකු අවශ්‍යයක් නේද? මේ සිතුවිල්ල තවදුරටත් තමන් හිතේ තියෙනකොට තමන්ට පාඩුවක් නේද වෙන්නේ? ලාභයක් නෙවෙයි නේද? තමන්ට අසහනයක් නේද? තමන්ට මේක මේකේ ආදීනව බලන්න උරු වෙන දිනතුනි. බුදුහාමරයට ලස්සන උපමාවක් කියලා දෙනවා අපි කලින් සඳහන් කළේනේ. හොඳට අර ලස්සනට ඇඳලා ඉන්න වෙලාවක නාල පිරිසිදු වෙලා හොඳ පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ඉන්න වෙලාවක මැරිච්ච මීයේ කුණු මැච්ච මීයේ ජනල කරේ දානවා වගේ වැඩක් කියලා. අපි හොඳට ලස්සනට පිරිසිදු වෙන වෙලාවක මැරිලා දවස් කීපයක් ගත වෙච්ච මීයේගේ මී කුණා ජනල කරේ දැම්මත් මොකද වෙන්නේ? අපිට කොච්චර අප්‍රසන්න භාවයක්ද එන්නේ. අන්න ඒ වගේ සිතුවිල්ලක් ඇති කරගන්නයි කියලා තමන්ගේ හිතට අකුසල සිතුවිලි එනවයි කියන එක. කෙනෙක් ගැන අමනාපයක් හෝ රාගයක් හෝ ඊර්ෂ්‍යාවක් මේ වගේ තමන්ගේ හිත අපිරිසුදු කරන සිතුවිල්ලක් ගැන හැම වෙලාවෙම හිතන අර උපමාව. ඇයි අපි මෙච්චර මහන්සි වෙලා ඉගෙන කියාගෙන දුක් විඳලා හරි හම්බ කරලා හොඳට ඇඳුම් ඇඳගෙන ලස්සනට ඉන්න අවස්ථාවේ අපි මේ හිත අපිරිසුදු කරගෙන ඇයි අපේ හිතේ සතුට නැති කරගන්නේ කියලා තමන්ම තමන් ගැන හිතලා බලන්න. ඒ නිසා හැකිතාකුදුරට පීඩාවලින් වෙන විදිහට තමන් හිත නිරෝධ කරගන්න. ඒ අතරේදී බුදුහාමුදුරු දේශනා කරනවා හිතට අකුසලයක් එනකොට ඒ අකුසලයේ මුලටම යන්න කියලා. මුලටම ගිහිල්ලා සිහි කරන්න කියලා. අන්නේ මුලටම ගිහිල්ලා සිහි කරන අවස්ථාවේ ලක්ෂණයක් තමයි අපි ඊයේ සඳහන් කළා. හයියෙන් ඇවිදින කෙනෙක් නම් වේගෙන් ඇවිදින ගතිය අඩු කර ටිකක් හෙමින් යන්න. හෙමින් ඇවිදින කෙනෙක් නම් හිටගන්න. හිටගන්න කෙනෙක් නම් වාඩි වෙන්න. වාඩි වෙන කෙනෙක් නම් තවත් කලබල ගතිය අඩු කරලා හොඳට බලන්න tempස්ස. මගේ මේ හිතේ ඇතිවන අකුසල චේතනාවේ මුල බලන්න. පුද්ගලයෙක් ගැන නම් පුද්ගලයා කියන්නේ කාටද? යාගේ ශරීරයටද? යාගේ කෙස්වලටද? කකුල්වලටද? නියඟුතුවලටද? පටවියාදී ධාතුවලටද? මේ හොඳට විමසීමස බලන්න. බලනකොට තේරෙනවා මේ කිසිම දෙයකට නෙවෙයි මම මේ ද්වේෂ කරලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒ පුද්ගලයා මරණයට පත් වුණාට පස්සේ ඒ දේවල් ටික එහෙම ඉතුරු වෙනවා. ඒ පුද්ගලයාගේ ශරීරය ආදාහනයක් කරනවා. ආදාහනය කරනකොට එන එපයි කියලා කෑහලා කියන්නේ. එයාගේම නම් මේ ශරීරය එහෙනම් මේ ශරීර අනිත්‍යයි පුච්චනකොට එම්බා කරනකොට කෑගහලා කියන්න ඕන. මගේ ශරීරය එම්බා කරන්න එපෝ. මා පුච්චන්න එපෝ කියලා කියන්න ඕනනේ. එහෙම කියනවද? එහෙම කියන්නේ නැහනේ. පින්නතුනි එයාත් මේ ශරීරයේ ටිකක් කල් පාවිච්චි කරලා අත්හැරලා දාගෙන දෙයක්. නමුත් මෙන්න මේ ශරීරයට තමයි පින්නතුනි ආත්ම සංඥාවෙන් අපේ හිත බැසගෙන අපි මේ කෙලෙස් හටගත්තේ. ඒ නිසා අපි බලන්න ඕන මේ ශරීරය තුලින් නෙවෙයි කෙලෙස් හටගත්තේ. මේ ශරීරය දිහා බලලා තමන් ආත්ම සංඥාවෙන් සත්‍යෙකු කෙලෙක් ඉන්නවා කියන තමන්ගේ වැරදි හැඟීම නිසායි මේ ශරීරය ඇසුරු කර තමන් මේ දුක හටගත්තේ කියන එක තමන් දකින්නට ඕන. ඒ නිසා තමන්ගේ මේ පීඩාවට මුල තමන්ගේ හිත කියන කාරණය, තමන්ගේ වැරදි දැක්ම කියන කාරණය තමන් නුවණින් තේරුම් ගන්න. නුවණින් තේරුම් අරගෙන අනිත්‍යතාවය බලලා පුළුවන් තරම් දුරට හිත නිදහස් කරගන්නවා. හිතේ තියෙන බර නැති කරගන්නවා. මේකට කියන්නේ මහා බරක් මෙමින් තියනවා කියලා. අපි මේ පින්තුණි ඇසෙන් දැකපු, කනෙන් අහපු ආදී මේ ඉන්ද්‍රියන් වලින් ගත්තු අරමුණු හිසේ තියාගෙන මහා බරක් මේ බුලාගෙන අපි මේ ඉන්නේ. අන්න ඒ මහා බර දෙමින් තියෙන එකට තමයි පින්තුණි බාර නික්කේපණ කියලා කියන්නේ. සංවිතනේ කාය කන්ද සංවිතේ බාර කියලා සූත්‍රයක් තියෙනවා. බාර කියන්නේ බර කියන එක, වේට් කියන එක. මහා බරක් අපි මේ හිතේ තියාගෙන ඉන්නේ. කොම සැහැල්ලු හිනා වේවි කියලා හිතියත් අපි මේ හැම මොහොතේම අතේ දගත්තු අරමුණ වල මහා බර හිතේ තියාගෙන ඉන්නේ. ඇයි ඒක සීතනකොටම අපි ඒ පැනේ තාම තියෙයි කියලා. මේ මොහොතේ ඇති වෙන දෙයක් කියලා අපි දන්නේ නැති නිසා මේ බර මහා ඔළුවේ තියාගෙන අපි මේ ඉන්නේ. අන්න ඒ මහා බර දිමින් තිබීමට තමයි බාර නික්කේපන කියලා කියන්නේ. අන්න ඒ බාර නික්කේපනය කරන්නයි බර දිමින් තියලා හිතේ සැහැල්ලු ඇති කරගන්නයි බුදුහාඳුර අපට මේ ධර්මංග දේශනා කළේ. ඒ නිසා කායන පස්සනාවෙන් කරන්නේ බර පහෙන් එක බරක් බිම තියෙන එක. ඊළඟට තියෙන තුනේ දෙවනි බර විඥාන ස්කන්ධය ස්පර්ශ ආකාරයේ හටගන්නා වූ වේදනා ස්කන්ධය නැමැති බර දිනේ තියෙන ක්‍රමයක් බුදුහාඳුර දේශනා කළා. වේදනාව කියන එක තියෙන තුනේ පුදෙන් භෞතික ශරීරයට දැනෙන වේදනාව විතරක් නෙවෙයි. ස්කන්ධාකාරී ඉන්ද්‍රිය හයෙන් අපට දැනෙන වේදනා. චක්කු සංප්‍රසජා වේදනා, සෝත සංප්‍රසජා වේදනාදී මේ ඉන්ද්‍රිය හයෙන්ම දැනෙන සැප දුක් උපේක්ෂාදී වේදනා ලැබෙනකොට තමන් හොඳට ඒ ලැබෙන කායික හෝ මානසික හෝ වේදනා ගැන හොඳට අවධානය යොමුනේ. ඒ වේදනා කියන එක ගැන නොනින් ඉන්නකොට තමන්ට තේරෙනවා මේක දිගටම තියෙන දෙයක් නෙවෙයි, මේක ස්පර්ශයෙන් හටගත්තු දෙයක්. ස්පර්ශයෙන් නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා. දැන් අපට ශරීර වේදනාවක් හරි නැත්නම් යමක් අහලා ඇති වෙච්ච මානසික පීඩාවක් හරි සතුටක් හරි අපිට හිතන එක දිගටම තියෙයි කියලා. දැන් අපි මේ කායික වේදනාවක් කියන එක. අපි කොහොම අවුරුදු ගාණක් අපි රෝගයකින් පීඩාවට පත් වුණා කියලා. කිසිය රදයක් හරි කොන්දේ අමාරුවක් හරි මොකක් හරි ආබාධයක්. අපිට හිතෙනවා මම අවුරුදු 5ක් මේ රෝගයෙන් දුක් විඳින කියලා අපිට හිතෙන්නේ. ඇත්තටම කියන්නේ අවුරුදු 5ක්ම අපි දුක් විඳින්නේ උන්නේ. නැහැ පිනතුනේ ඒ ගැන සිහි කරන මොහොතේ තමයි ඒ දුක එන්නේ අපට. ඇතැම් විට දැඩි හිතේ රදයක් තියාගෙන ඉන්නෝ. ඒ මොහොතේ අපි පාටිය කරත් යනවා නේ, සින්දු ගෙන හිනා වෙනවා. හේලා වේදනාවක් නැහැ. ඇතැම් විට මරණයක් තියෙනවා, gedara කෙනෙක් මැරිලා ඉන්නවා, පිටිපස්සට යන මිනිහු ගන්න හිනා වෙනවා. ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි ආවලට අඬන එකක් කරනවා. අනේ බලන්න ගියා අපි ආමට වෙච්ච දේ කියලා අඬනවා. ආයෙ පිටිපස්සට ගිහලා හිනා වෙනවා. ආයෙ කාට හරි මයි. පින්නතුනේ මේ වගේ තමයි අපි එක දිගටම දුකක් සැපක් තින්නේ නැහැ. ඒකේ ස්වභාවය තමයි හැම මොහොතේම ස්පර්ශ නිසා හට ගන්නවා. ස්පර්ශ නැති වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මේක. මේක තමයි ස්පර්ශයේ ස්වභාවය. මේක තමයි වේදනාවේ ස්වභාවය. මෙන්න මේ වේදනාව දකින දකින පිනොතනේ තමන්ට කයට දැනෙන වේදනාව විතරක් නෙවෙයි තමන්ගේ හිතට දැනෙන සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. කෙනෙක් දැකලා කවුරු හරි නැත්තම් කෙනෙක් කියපුවම ගැන කියපු ගුණ කතනයක් ගැන සිහි කරනකොට හරිය සන්තෝෂයක් එන්නේ නේ. අනේ මං ගැන දහම්වා වර්ණනා කළා කට්ටිය මැදදී. හරිම හොඳයි බලන්න, හරි හොඳ කෙනෙක්. දැන් මේකෙන් සැපතක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් පින්නතුන එක නිතිය හැටියට ගත්තොතින් ඒ පුද්ගලයා බනිනකොට ඒ බනින එකත් ඒ වගේම දුකෙන් අපි ගන්නවා. ඒකයි වෙන්නේ. අර සැපේ විතරක් නෙමෙයි අපිට ගන්න තියෙන්නේ. සැපේ නිතිය හැටියට ගත්තොතින් දුක නිතිය හැටියට ගන්න එක නැති වෙන්නේ. ඒ නිසා බුද්ධිමත දුක දුරු කරන වගේම මේ සැප ආත්ම සංඥාවෙන් ගන්න ගැතිය දුරු කරනවා. එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ. ඒ නිසා සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා සියල්ල ගැනම හෝ ඊටාම නිරෝල අවබෝධයක් ඇති කර ගන්නවා. ඒක සාමිත්‍ය සැපතක් දුවක් වෙන්න පුළුවන්, නිර්ංශ දෙයක් වෙන්න පුළුවන්. මේ දෙකේම යථා ස්වභාවය ඔහු නුවණින් තේරුම් ගන්නවා. ස්පර්ශයෙන් ඉතහට ගන්න දෙයක් සැප හෝ දුක් කියලා කියන්නේ ඒ ස්පර්ශය නැති වෙනවත් එක්කම ඒක නැති වෙනවා කියලා දකිනවා. දැන් ඇසට රූපයක් දැකලා ස්පර්ශය කියන්නේ චක්කු සම්පස්සජා වේදනා. ඇහැට දකින රූපය ගැන සතුටක් ඇති වෙනවා නම් ඒකට කියන්නේ චක්කු සම්පස්සජා සුඛ වේදනා කියලා. සෝමනස්ස වේදනා. ඒ වගේම ඒ ගැන දුකක් ඇති වෙනවා නම් ඒක දෝමනස්ස වේදනා. කයට වේදනාවක් දැනෙනවා ඒකට කියනවා සුඛ වේදනා කියලා. සැපයක් නම් හොඳ පහසුවක් නම් ඒකට ලැබෙන අපහසුවක් නම් කායට ඒකට කියනවා දුක් වේදනා කියලා. එතකොට දුක්ඛ සුඛ කියන දෙක බොහෝ දෙනා කියන්නේ කායිකව. සෝමනස්ස දෝමනස්ස කියන කියන්නේ මානසික පැත්තට. මොකද රූපයකින් සැපක්වත් දුකක්වත් දෙන්න බෑ. සෝමනස්සයක් දෝමනස්සයක් ඇති වෙනවා ඒකක් පිටින් එනවා නෙවෙයි මේ පැත්තෙන් හටගන්න. එන්සා වෙනදිනේ බාහිරින් කිසිම දෙයක් එන්නේ නෑ. තමන්ගේ අභ්‍යන්තරේ කර නගා ගන්න දෙයින් තමයි මේක හටගන්නේ. ඒ නිසා මේක තමන් තේරුම් ගන්න. තමන් දුක් විඳිනවා නම් දුක් විඳින්නේ බාහිරින් කවුරුවත් දුක් දීලා නෙවෙයි. අපි සාමාන්‍ය දරුවන්ට එහෙම බනිනවනේ ළඟම ඥාතින්ට එහෙම බනිනවා මට දුක් දෙන්න එපා කියලානේ. මා කේන්ද්‍ර ගන්න එපා කියලානේ. එහෙම සාමාන්‍ය කියනවා තමයි. නමුත් වෙනතුනේ බාහිරින් ආව නෙවෙයි. ඒ දරුව බනිනකොට කේන්තිය ඔබට ආව නම් ඒ කේන්තියම ඒ ළමයා අල්ල ඒ ළමයා ඒ සම්දය අහනකොට අල්ලපු විතර කෙනාට දුක හටගන්න ඕනේ. එයාට ගානක් නැහැ. ඒ දරුවා විභාගයක් පාස් වෙනකොට හුඟා ඔබ සතුට වෙනවා නම් ඒ සතුට ඔබත් එක්ක අමනාප කෙනෙකුට ඇති වෙන්න ඕනේ නේද? වෙනවද එහෙම? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පිනතනේ බාහිර සැප හෝ දුක බාහිරින් ආව නෙවෙයි. අපි ඒ ගැන සිතන විදිහට අපේ අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී මේ අභ්‍යන්තර ස්වභාවය අනුව තමයි ඒක හටගන්නේ. ඒ නිසා බාහිර දෙයින් සැපයක්, දුකක් හිතේ කනමීම ඇති වෙනකොටම ඔබ දැස්ස වෙන්න මේ බාහිරින් නෙවෙයි ආවේ තමන් ගැන කියලා පොඩ්ඩක් හිනාවෙන්න. තමන්ට මිනාවේ සමච්චලයට. හරියට කණ්ණාඩි ළඟට ගිහිල්ලා පින්නතුණ යනකොට කණ්ණාඩියේ රූපේ යම් ස්වභාවයක් නම් ඒ කණ්ණාඩි රූපේ පේන්නේ කණ්ණාඩිය වරදින්නේ නෙවෙයි. කණ්ණාඩියට බැන්නට වැඩක් නැහැ. රූපේ වයසට ගිහිල්ල හෝ රූපේ ලස්සන මදි කියලා හෝ පේනවා නම් පේන්නේ මේ පැත්තේ රූපේ ලස්සන අඩුයි. කණ්ණාඩි රූපේ මොකක් ලස්සනයි කියලා කියන ඔබ ලස්සනයි එහෙනම්. ඒ නිසා ලස්සන කණ්ණාඩියෙන් දුන්න නෙවෙයි. ලස්සන හෝ කැත කියන එක දෙකම මේ පැත්තෙන් ඇති උනේ. ඒ නිසා බාහිර පේන ඇසෙන දේකින් සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ බාහිර දෙයින් නෙවෙයි පිනතුනි. ඒ ගැන අපි හිතන විදිහ. ඒ නිසා තමන් හිතන විදිහ, හිතන ක්‍රමය, නුවණ, ප්‍රඥාව අපිට දිනු කරගන්න පුළුවන් නම් අපට බාහිර අරමුණෙන් වෙන දුක් දෙකෙන් නිදහස් වෙනටත් අපට අවස්ථාවක් තියෙනවා. මෙන්න මේකයි පින්නතුනි. වේදනාපස්නා කියන කොටසෙන් අපට උගන්වන්නේ. ඉතින් වේදනා හයක් ගැන කියනවා. චක්කු සංපස්සජා වේදනා, ඇසෙන් රූප දැකලා තිබෙන වේදනාව, සෝත සංපස්සජා වේදනා, කනෙන් ශබ්ද අහලා ලැබෙන වේදනා, ඒ වගේම ගාන සංපස්සජා වේදනා, නාසයෙන් ගඳ සුවඳ ලැබීමෙන් ලැබෙන වේදනා, ජීවහා සංපස්සජා වේදනා, දිවෙන් පහත ලැබිලා ඇති වෙන වේදනා, කාය සංපස්සජා වේදනා, කාය ස්පර්ශයෙන් දැන ලැබෙන වේදනා, මනෝ සංපස්සජා වේදනා, හිතට අරමුණු ලැබිලා අරමුණු ගැටෙනකොට ඇතිවන වේදනාව. ඒත් වේදනාව කියලා කියන්නේ පින්නතුනේ දුක් වේදනාව විතරක් නෙවෙයි. සැප වේදනාව වෙන්නත් පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මේ තුනම ස්පර්ශ නිසා හටගත්තේ. මේ තුනම ස්පර්ශ ඇති වෙනකොට ඇති වෙනවා, නැති වෙනකොට නිරුද්ධත් වෙනවා. මේක එක දිගට මේකක් තියෙන්නේ. දැන් තමන් ගැන, තමන්ගේ ඥාතිවරේ හරි, දරුව ගැන හරි බලන්න. එක වෙලාවක ඒ ළමයා හොඳට ඉගෙන ගත්ත කියලා, දරුවා හොඳ රැකියාවක් ගන්නා කියලා සන්තෝෂ වෙනවනේ. තව වෙලාවක ඇතැම් විට දරුවා ස්කෝල් කරගෙන යන දවස් ගානකින් බලන කියලා තව ටිකකින් කියන තියෙනවා සමහර. ඊට පස්සේ තව ටිකකින් ඊනම් දරුවට අසනීප වෙලා ඉස්පිරිතාලේ කියලා අනුකම්පාවක් ඇති වෙනා නේ පව් කියලා. ඊට පස්සේ තව දැනගන්න දරුවා තව කෙනෙකුට කරදරයක් කළා කියලා. අසරණ කෙනෙකුට. ඊට පස්සේ ඔන්න කේන්තියා බලන් පින්නතුනේ එකම දරුවා ගැන චිත්ත සංපස්සජා වේදනාවෙන් එක එක මොහොතෙන් ඇති වෙච්ච දේ. එතකොට එකම සිතුවිල්ලක් දිගටම තිබ්බා නෙවෙයි. ඒ ඒ මොහත අනුව, ඒ හිතේ ස්වභාවය අනුව, තම ලැබෙන අත්දැකීම අනුව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ බාහිර කෙනා නිසා නෙවෙයි. ඇතැම් විට ඒ ඔබට ආරම්භ වෙච්ච කිසිම දෙයක් ඒ සිද්ධ වෙලත් නැහැ. දරුවෝ මොනවාක්වත් දන්නේ නැහැ. ඔබට වෙන කෙනෙක් මේ බොරුවට ඔක්කොම මේ සනාගලයි. දැන් සමහරෙමනේ ලංකාවේ යුද්ධ කාලේ සමහර දරුවෝ මැරිලා කියලා දැන් හමුදාවේ එහෙමින්ද හිටපුවානේ ගෙදරවලි හමුදාවෙන් කෝල් කරන සතියේ ඉන්නේ මෙන්න ළමයෙනෝ ගෙදර අර අම්මලා ආණ්ඩලා පොලේ ගහීලා මහා දුක් විඳපුවායි ඇතැම් විට මැරිලා කියලා නේ අවසන් කටයුතු මේ ගෙදර කරලා පාංශු කුලක් දීලා මිනිහ ගෙනල්ලා කියන වෙන මිනිහක් ගෙනත් සීල කළගෙනක් තියෙන්නේ එහෙම වෙච්ච සිදුවීම් ගානක් ඔබ දන්නවා මහා දුක් ටිකක් මේ වින්දා. ඒතකොට තිනුතුනේ බලන්නේ ඇත්තට මේ සිද්ධේ නම් දුක් වින්දේ. නියම දෙ වෙන්න ඕනනේ. නමුත් ඒ දෙයින් නෙවේ. අපි මේ සිද්ධිය එනකොට අපි මේ පැත්තෙන් ගන්න විදිහෙන් තමයි දුක් ටිකෙන්නේ. ඒ නිසා මෙන්න මේක නියම විදිහට අවබෝධ කරගත්තොත් තිනුතුනේ ඒක අහලා දැනගෙන ඒක හරියට ජීවිත තුළින් ක්‍රියාත්මක කරොත් අපේ බාහිර කිසිදු රූප සංදාදීකින් සැප දුක් ආදී කිසිම වේදනාවකින් දුක පීඩාවක් හිතට නොනින විදිහට අපිට හිත සකස් කරගන්න පුළුවන්. ඒක තමයි අපිට ධර්මයෙන් ලැබෙන ලොකුම වාසිය. එනිසා මේ වාසිය අපි ලබා ගන්නට ඕනේ. ඒක පොඩ්ඩක් අතේ ප්‍රමාණ කරන්න හොඳ නැහැ. අපි වෙනත් දෙයක් ප්‍රමාණ කරත් වෙනතුනි මේ ධර්මයේ හැසිරීම කියන එක අපි ප්‍රමාණ කරන්න හොඳ නැහැ. අපේ දරුවන්ගේ වැඩ, දෙමාපියන්ගේ වැඩ කරන්න ගමන්. ගේදොරවල වැඩ, ප්‍රතිරක්ෂාවල වැඩ ඒවත් හොඳටම කරන්න. ඒව නොකර ඉන්න නෙවෙයි කියන්නේ. ඒව හොඳටම කරමින් නිදි වරාගෙන හරේ මේ ධර්මයේ හැසිරීම කියන කාරණියත් අපේ ජීවිත තුළ ප්‍රධාන මංගියක් බවට පත් වෙනට ඕන. එහෙම වුණොත් තමයි අපි ලැබපු අධ්‍යාපනයෙන් අපි ලැබපු මනුෂ්‍යාත්ම භාවය විතරක් නෙවෙයි අපි දුර්ලභව ලැබපු මේ බුද්ධෝත්පාද කාලයෙන් අපි ප්‍රයෝජන ගන්නවා. එනිසා වේදන් පස්සනමත් වෙන තුන අපට යංශ ප්‍රමාණයකට වඩන්න පුළුවන්. තමන් නැත් දැනත් පියාගෙන ඉන්න ගමන් තමන් කල්පනා කළ බලන්න තමන්ගේ හිතට එන වේදනාව ගැන. චිත්ත සම්ප්‍රසජා මනෝ සම්ප්‍රසජා වේදනාව විදිහට මනස දෙන අරමුණ සිහි කරගන්න. ඒ වගේම තමන් ඇහැට රූපයක් දකිනකොට ඒකෙන් බලන්න දැන් ඇති උනේ සැපසාගත සෝමනස්ස වේදනාවක්ද, දෝමනස්ස වේදනාවක්ද, උපේක්ෂාවක්ද කියලා බලන්න. බලන ගමම තමන් දැක්කේ මේක ඇති උනේ ස්පර්ශයෙන්. මේක දිගට තියෙන දෙයක් නෙවෙයි, මේකෙන් එහෙම නැති වෙනවා. කනට තමන් අහලා එන ශබ්දයෙන් තමන් කැමති ශබ්දයක් එන පුළුවන්, එහෙනම් ඒක සෝමනස්සයක් වෙනවා. තමන් අකමැති දෙයක් නම් දෝමනස්සයක් වෙනවා. තමන් කැමැත්තක් අකමැත්තක් දෙකම නැත්නම් මනහත් නම් ඒක උපේක්ෂා වෙනවා. නමුත් ඒකත් මේ මොහොතේ හටගත්ත නිරුද්ධ වුණ එක දිගටම නැහැ. ඒකමත ගැනවත් එක්කම ඊළඟ සායකක් වෙනවා ඊට පස්සේ. ඒකනේ පින්නතුනේ දැන් අපි කියමු එකනේ වහිනවා. ඕනේ බැනපු එකනේ ගැන හිතේ තියෙනවා. ඊට පස්සේ එනකොට තව කෙනෙක් වුණ උදව්වක් කරනවා. අනේ යා හරි හොඳයි කියලා යාගෙන හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ එනකොට මලගියක් වෙනවා. අර කලින් බැනපු ගෙදර. අනේ ඊට පස්සේ එහේ අනානේ කොහොමද නංගී මලගියක් නේද දැන් අර වමතක. ඔහොම මොන් පින්නතුනේ ජීවිත කාලයෙන් බලන්නේ අපිට එක එක දවස් වලට එක එක කාරණයක් ප්‍රධානයි. දැන් මේ දවස් වල කවුරුරි අමනාප නම් මම ඒක තමයි ඔළුවේ තියෙන්නේ. තව දවසකදී වන විභාගයක් පාස් වුණා නම් සුමානක් ඉඳගෙන සංගීතය. එතකොට තමන්ගේ ඥාතිවරයෙකු ළමයෙක් හම්බුණා නම් ලැබුණා නම් ඔන්න ඊට පස්සේ ඒක සබ්ජෙක්ට් එකේ තියෙන්නේ ඒක තමයි. ඊට පස්සේ ස්වාමීනකොට කවුරු හරි කෙනෙක් ලොකු වරදක් කළා. ඔන්න ඒක ඊට පස්සේ සබ්ජෙක්ට් එකට කතා කරනවා. කොහොමම තමයි අපි තියෙන්නේ ජීවිතය යන්නේ. එතකොට ඒ දවස් වලට ලොකු මාත්‍රාවක් අපේ ජීවිතේට ඕන එක තමයි ආහාරය අපට. නමුත් එනතනේ ඊට වඩා ජීවිතේ අර්ථයක් අපේ ජීවිත තුළ තියෙනට ඕන. ඒ තුළ නෙවෙයි අපේ ජීවිතේට වඩා වටිනා අර්ථයක් කරා යන්න අපට මඟක් තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගත්තොත් ඒක නා මේ සියල්ලම වඩා ධර්මයේ හැසිරීම ධර්මයේ මෙනෙහි කිරීම ප්‍රමුඛස්ථානය කර ගන්නවා. අර කිසිම දෙයක් යාට ප්‍රධාන මාතෘකාව වෙන්නේ නැහැ. ඇතැමිට ලොකෝ කරදරයක් ගෙදර තිබෙද්දී තමගේ ළඟම ඥාතියෙක් රෝහලේ ගත කල ඉඳිද්දී යා රෝහලටත් යනවා. යාට කැම්ප් එකක් අර යනවා. යා බලන දිනකසම යනවා. යන ගමන ධර්මයේ වැඩම යන්නේ. ඇතැමිට යා මරණයට පස්සේ ආරම්භ වුණා. යාගේ මරණය බලන්නත් යනවා යා. අවසන් කටයුතු කරන කරන ගමම ධර්ම හැතරෙම යන්නේ. අවසන් කටයුතු පාසුකලයකට ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා ඒකත් කරනවා. කරන ගමන ධර්මයේ තමයි ඉන්නේ. ඒ නිසා තේන තුන යාට ධර්ම හැතරීම ජීවිතේ ප්‍රධාන කාර්ය බවට පත් වෙනවා. අනිත් හැම දෙයකටම වඩා ධර්ම හැතරීම ප්‍රධානයි. හැබැයි තේන තුනේ අනිත් කන්නේ වැඩ කිසිදු දෙයකට තමන් බාධාවක් කරලා වෙන්නේ නැහැ. ඒවට බාධාවක් කරගත්ත වෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ, රැකිරක්ෂා වැඩ, එදිනදා ජීවිතේ වැඩ, කඩේ යන දේවල් මේ හැම දෙයක්ම කරන ගමන් පිනතුනි දහමෙන් හැසිරෙනවා. ඒක තමයි නියම ජීවිතය කියලා කියන්නේ. ඒක තමයි සැබෑ බෞද්ධ ජීවිතය වෙන්න ඕන. එනිසා සියල්ලටම වෙන් වෙලා සියලුම කටයුතු ගෙදර අවසන් වෙච්ච කාලෙක අපේ ධර්ම හැදෙන්න කියලා කාලයක් එන්නේ නැහැ වෙනතුනි. එකක් ඉවරනොත් තව එකක් එනවා. වෙනත් මොන වගේ. ඇතැමිට අපි හිතාගෙන ඉන්නවා අපේ අම්මලා තාත්තලා හෙටවල හිටියොත් සනීප වුණාට පස්සේ එනවායි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ සනීප වෙනවා. සනීප වුණාට පස්සේ කියනවා දරුවෝ ටික තාම ඉස්කෝලේනේ දරුවෝ වෙනන් යුනිවර්සිටි ගිය කාලෙක මම එන්නම් කියලා කියනවා. දරුවෝ යුනිවර්සිටි ගිය කාලෙක අනේ දැන් තවත් වැඩක් එහෙම කියලා. පිනොදින කවදාවත් අපට එහෙම විවේක කාලයක් කියලා ඉන්නේ නැහැ. එක වැඩක් ඉවර වුණාට තවත් වැඩක් අපට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන ලැබෙන මුල්ම අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න. අපිට කෙනෙක් මුණ ගැහුනොත් පින්කමක් කරන්න හෝ වෙනත් දෙයක් කරන්න, ඒ ලැබෙච්ච මුල්ම අවස්ථාවේදී කරන්න ඕන. ලෙඩෙක් ඉන්නවා නම් බලන්න ඉක්මනටම ලෙඩ ඇහිලා බලන්න ඕන. ඊළඟ දවස් වෙනකොට ලෙඩ ඇතැම්මිට මියගිහින්. ඒ නිසා ඒ මොහොතේ අදාළ ටික අපි උපරිම වශයෙන් කරමින් ධර්මයේ හැසිරීමේ මේ ගමන අපි යන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනේ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඔන්න දැන් ටිකෙන් ටික පින්නතුනේ ගැඹුරට යනවා අපි. දැන් මෙතන තියෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි පින්නතුනේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන කාරණා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් මේක මේ දෙකේ වෙනස මොකක්ද කියලා. චිත්ත ධම්ම කියන දෙකෙන් කරන්නේ පින්නතුනේ චිත්ත කොටසෙන් කරන්නේ විඥාණය ගැන අවබෝධ කර ගැනීම. ධම්ම කියන කොටසින් කරන්නේ සංඥා සංකාර කියන කොටස අවබෝධ කර ගැනීම. හැබැයි මේ එකක්වත් පින්නතුනේ වෙන් කරන්න බෑ. මේ සියල්ලක්ම අපි කරන්නේ මනසින් කරන්නේ. එතකොට විඥාන ඛණ්ඩය තීරුම් ගැනීමේදී වෙන්නේ චිත්තානුපස්සනාවේදී කරන්නේ සිතේ තියෙන ස්වභාවය ඒ මට්ටමෙන්ම තීරුම් ගන්න උත්සාහ කරනවා. සරාගන් වා චිත්තං සරාගන් චිත්තං තිපජානාති. රාගය නැති කරන්නේ නැහැ. රාගයක් තියෙනවා නම් දැන් දාන දැන් රාගයේ සිට වෙලා දැන් තියෙන එක. ඒක වන්නකොටම පේනොත් මේක නැති කරන්නේ කියලා අමුතුම මහන්සිය නෝ නැහැ නැති වෙනවා ඒක. වේතරාගන් වා චිත්තං වේතරාගන් චිත්තං තිපජානාති. තමන් දන්නවා දැන් මේ වෙලාවේ නම් රාගයක් නැහැ කියලා. සීයෙන් ඉනකොට ඒ විරාගයේ සිට තවදුරටත් තියෙනවා දිගට. ඊට පස්සේ තියෙනවා සදෝසන් වා චිත්තං සදෝසන් චිත්තං තිපජානාති. දැන් කෙනෙක් එක අමනාපයක් තියෙනවා. දැන් දාන දැන් නම් අමනාපයෙන් ඉන්නේ කියලා. හැතැමිට අපේ ළඟමයි කියනෝනේ. දැන් ඔයා කෙන් තියන්නේ ඉන්නේ. එහෙම අහනවානේ අපිට ලැජ්ජා සමාජෙනේ. තින තින අනිත්‍යයි කියලා දෙන්න කලින් තමම දැනගන්න ඕන. තමන් දැන් මේ රාගයෙන් මේ දින්නේ තමන් දැන් කෙනෙක් එක අමනාපයෙන් මේ දින්නේ කියලා තමන් දැනගන්න ඕන. එතකොට තමන්ගේ ඒක තේරෙනකොටම පිනතුනේ ඒ සිතුවිල්ලෙන් තමන් නිදහස් වෙනවා. ඊට පස්සේ විත මොහන් විත දෝසන් වාචිත්තං විත දෝසන් පජානාති. දැන් තමන්ගේ සිතේ කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැති සිතක් නම් දැන් තියෙන්නේ තමන් දන්නවා දැන් නම් අමනාපයක් නැහැ කවුරු කෙනෙක්ට. ඒ වගේම පින්නතුනේ මොහ සාගත සිතුවිල්ලක නම් ඉන්නේ. තමන් දෙයක් ගැන හිතනකොට තමන් හිතනවා නම් බාහිර ලෝකයේ තියෙන්නේ කියලා. තමන් ධර්මයේ දන්න කෙනෙක් නම් තමන් දන්නවා දැන් මේ හිත බැසගෙන දැන් නම් මුලා වෙලා තමයි ඉන්නේ. දැන්නම් අමාරු වැඩේ තමයි ඉන්නේ කියලා දන්න. ඇයි තමන් කලින් හොඳට ධර්මය අහලා තියෙන්නේ? කෙනෙක් ගැන සිහි කරනකොට යා බාහිර ලෝකෙ ඉන්න නැගල හිතුවොත් එයාගේ ජරා මරණ වලින් නිදහස් වීමක් නැහැ. ඒ නිසා ඒක හිතනකොටම දන්න මේ සතර මහා භූත රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර අවකාශය තුළ නිර්මාණය වෙච්ච දෙයකට මගේ හිත සත්ව සංඥාවෙන් බැසගෙන මේ රූපයක් හඳුනාගන්නේ කියලා දකින්නයි. දකිනකොට මෙයා මේ පැත්තට හිත යොමු කරනවා. යා මොහෙන් දුර් වෙනවා යා. තමන්ගේ සිතේ මොහයක් තියෙන බව හොඳට මොහේ දකිනවා. සමහර අය මොහෙන් ඉන්න විතරක් නෙවෙයි මොහයක් තියෙනද කියලා දන්නේ. අපිට තියෙන වාසිය තමයි වෙනතුනි ධර්මයේ තියෙන ලැබෙන වාසිය තමයි අපිට වැරදුණක් වෙනතුනි අපි දන්න වැරදිච්ච තැන කොතනද කියලා. නෝත් ලෝක යන්නේ ඇටේ වාසියවත් නැහැ. මොහේනොත් දැරිසේ මොහෙන් වෙලෙදින්නේ. මොහේ තියෙන බවවත් දන්නේ. අපි මොහේ දන්න නිසා අද මොහෙන් හිටියත් මතුවට හරිය මොහෙන් දුර වෙන මාවත් අපි දන්නවා. ඒකේ වාසිය අපිට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අපි මුවා වාසනාවන්තය පිනතුනේ. ඒකට උපතින් බෞද්ධයෙක් වෙන්න ඕනේ. උපතේ බෞද්ධයෙක් නොනත් ඇතැමිට වර්තමානයේ බොහෝ දෙනා මේ ධර්මය අහන්න එන්නේ මෙන්න මේ process එක හරියට දැනගන්න. දුක ඇති වෙන නිරුද්ධ වෙන ක්‍රමය හරියට දැනගත්තොත් අපිට කවදාහරි මොහොතකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. ඒක පින්නතුන් ලෝකයේ කොයි විශ්වවිද්‍යාලයක ගියත් කොයි උපාධියක් ගත්තත් මේ ධහමෙන් බෑර කිසිම දෙයකින් මේ අවබෝධය අපිට ලැබෙන්නේ නැහැ. එනිසා ධර්මය තුළින් විතරයි මේ අපට අවබෝධය ලැබෙන්නේ. අපි ඉගෙන ගන්න සිල්ප ශාස්ත්‍ර වලින් අපට රැකියාවක් කරන්න පුහුණුවක් ලැබෙනවා. රැකියාවක් කරන්න සාතිකයක් අපට ලැබෙනවා. කන්න බොන ටික ඇඳුම් පැනඳ ටික ගන්න පුළුවන් ඒකෙන්. නමුත් වෙන දින දුකෙන් නිදහස් වෙන්න බෑ ඒකෙන්. දුකෙන් නිදහස් වෙන නම් මේ ධර්ම මාර්ගය අපි තේරුම් ගන්න ඕන. එනිසා රාග, ද්වේෂ, මෝහ, වීත රාග, වීත දෝෂ, වීත මෝහ ඒ විතරක් නෙවෙයි. සමායතං වාචිත්තං සමායතං චිත්තං දපාජානාති. ඒක සමාධිමත් වෙලා තියෙනකොට දැන් නම් ඒකම වෙලට සමාධිමත් වෙලා තියෙන කියලා. ඒ වගේම සිත සමාධිමත් නොවෙච්ච මොහොතේ අසමාහිත සිත ගැන ඒත් දන්නවා. විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං දපාජානාති. හිත රාග ආදී කෙලෙස් වලින් මිදෙලා නම් තියෙන්නේ, විශේෂයෙන් මෝහෙන් මිදෙලා නම් තියෙන්නේ. ඒ මිදිච්ච සිත ගැන තමන් දන්නවා දැන් සිත මිදිලා තියෙන්නේ කියලා. එනිසා පින්නතින තමන් හිත ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නවා. හිතට කිසිඳු විදි අකුසලයක් එනකොට ඒ අකුසලය යාලේ අලිත් පවත් ගන්න නොගන්න විදියට හිත ගැන බොහෝම අවධානයෙන් ඉන්නවා. එනිසා පින්නතින අපි හුඟා අපි පාවිච්චි කරන බඩු බාන්න අපි ආරක්ෂා කරනෝනේ. අපේ ඇඳුම, අපි යන වාහනේනේ පොඩ්ඩක්වත් කියලා අපි දෙන්නේ නැහැනේ. ඈ පරිදාතවත් රෝදේවත් පොඩ්ඩක් තීරණවත් දෙන්නේ නැහැ නේ. රිම් එකවත් තීරණ දෙන්නේ අපි. වා පරිස්සමෙන් තමයි යන්නේ නේ. වාහනේ පාක් කරනකොට වෙන කෙනෙක් වාහනේ පොඩ්ඩක් හරි දොරක් අරිනකොට පොඩි බින්දුවක්වත් තීරණවත් දෙන්නේ නැහැ නේ. එහෙම කොච්චර සැලකිලෙන්ද අපි වාහනයත් අපි පාවිච්චි කරන්නේ? ඊයේ සැලකිල්ල පින්න දින අපේ හිතට අපි තියනවාද? ඊයේ සැලකිලීටත් අදා පින්න දින අපේ හිතට අපි දක්වන්නවද? එනිසා අපේ ගෙදර, අපේ ඇඳුම, පැනඳුම, රූපේ, වාහනේ මේව පරිස්සම් කරගන්න, මේව නොසීරී තියාගන්න අපි දරන උත්සාහයක නොදෙවෙනි උත්සාහයක් තමන් හිතගෙන තමන් අපි තියාගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි අපට සැලකුවා වෙන්නේ. එහෙම වුණොත් නම් ඇත්තටම අපේ ජීවිතේ සතුට ලැබෙන මාවතේ අපි හිටියාවේ. ඒ සඳහා පිනතින ධර්මයෙන් අපට සම්පූර්ණ අවබෝධය, සම්පූර්ණ මඟ පෙන්වීම ලබා දෙලා තියෙන අතුඟා පාසනවන්තයි. ඒ නිසා සිතට අරමුණු වෙනකොට හොඳට ඒ එන සිත් පින්නතුනි ඇසෙන් රූපයක් දැකලා එන සිත් වෙන පුළුවන්. ඒ කියන්නේ චක්කු විඥානය වෙන්න පුළුවන්, සෝත විඥානය වෙන්න පුළුවන්, ගහන විඥානය වෙන්න පුළුවන්. මේ විඥාන හයෙන්ම එන ඇතිවන විඥානයන් සිත් ගැන හොඳට පින්නතුනි සරාග, සදෝස, සමෝහ, වීතරාග, වීත දෝස, වීත මෝහ මේ ආදී වශයෙන් හොඳට නිරවුල්ව වෙනස දැක ගන්න තමන් දක්ෂ වෙන්න. හොඳට නිතර සිහියෙන් ඉන්න. සිහිය කියන එක තමන්ගේ හොඳම මිතුරා බවට පත් කරගන්න. හැම මොහොතකම සිහියෙන් ඉන්න. ඒ නිසා අපි ලැබපු දැනුමට වඩා සිහිය හුඟා වටිනවා කිනුතුනි. දැනුම අපට හුඟක් තියෙන පුළුවන්. ඒ දැනුමට වඩා දැනුම රාත්‍රණයකට වඩා පින්නතුනි සිහිය අවුන්සයක් වටිනවා කියලා කියනවා. ඒ නිසා දැනුම ලැබෙන එක හොඳයි. ඒ දැනුම ප්‍රායෝගික කරගන්න නම් අපි උපරිම සිහියෙන් ඉන්න ඕන. ඊළඟට පින්නතුනි චිත්තානුපස්සනාව තුළින් ඉඳගෙන අපි විඥාන ස්කන්ධය ප්‍රකට කරගෙන ඒ වගේම අපි දන්නවා මේ විඥානය කියන එක නැත්නම් චිත කියන එක එකක් දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන හේතු නිසා ඒ මොහොතෙම නිරුද්ධ වෙන දියක්. නාම රූප නිසා ඇතිවෙච්ච මේ විඥානය නාම රූප නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන දියක් බව අපි තාම මනවින් දන්නවා. ඒ හිතත් එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ හිත හැම මොහොතෙම හට ගන්නවා, හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. මේක තමයි හිතේ ස්වභාවය. හිත තරම් වේගවත් යන දෙයක් වෙනත් උපමාකින්වත් දේශනා කරන්න බෑ කියලා කියනවා. වේගින් සිත් පහළ වෙනවා අපේ හිතේ. අන්නේ සිත් පින්නතුනි හැකිතා ප්‍රඥා සාගත සිත් පහළ කරගත්තොතින් අන්නේ ප්‍රඥා සාගත සිත් වැඩිපුර කලක් අපේ ඇති වෙනවා. අන්නේ ඒක තමයි අපට තින රැකවරණය. ඒ නිසා ඒ විඥාණයට ඒ හිතට ප්‍රඥාව එකතු කරන්න ඕන. චිත්ත භාවනා විදිහට කියන්නේ ඒ හිත පුළුවන් තරම් දුරට සමාධිමත් කරගන්න දක්ෂ වෙන්නට ඕන අපි. සමාධිමත් භාවය තමයි දැස්ස. ඒ විතරක් නෙවෙයි සමාධිමත් හිත විමුක්තන් වාචිත්තං කියපු විදියට කෙලෙසුන්ගෙන් මිදුණු හිතක් බවට අවිද්‍යාවෙන් මිදුණ හිතක් බවට පත් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට පින්න තුනේ චිත්තානුපස්සනාව නවතින්නේ නැහැ. තවදුරටත් ඉදිරියට යනවා. ඔහු ඊළඟට ධම්මානුපස්සනාව වඩනවා. ධම්මානුපස්සනාව කියන එක පින්න තුනේ ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ධම්ම කිව්වට පස්සේ අපිට බොහෝ දෙනෙකුට හිතෙන්නේ හොඳ ධර්ම කාරණා විතරයි කියලා නේ. නමුත් පින්න තුනේ මෙතන ධම්ම කියන එක සංකීර්ණ මාතෘකාවක්. කුසල අකුසල දෙකම ගැනම අපි සිහි කිරීමයි මේකෙදි වෙන්නේ. සිතට එන සිතිවිලි ගැන සංඥා සංඛාර දෙක ගැන සිහි කරන අවස්ථාව. ඒ දෙක තුනේ මුලින්ම අකුසල පැත්ත සිහි කරනවා. හිතට එන කාමච්ඡන්ද ව්‍යාපාද තේන මෙද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා තින මේ නීවරණ. මේවට තියෙන හින්ඩ්‍රන්සස් කියලා. මේ නීවරණ හිතට එනකොට පින්න තුනේ කාමච්ඡන්දයක් තියෙනකොට තමන් දැන් දාන දැන් කාමච්ඡන්දයක් කියන එක දැන් අපි මේ සිහි කරන්නේ සිතිවිලි ගැන. දැන් මුලදි සිත ගැන මේ සිතිවිලි ගැන. කොහොම සියුම්මෙන්සක් තියෙන්නේ. මේ දෙක වෙන් කරන්න බෑ. මේක නෝනින් වෙන් කර ගන්න ඕන දෙයක්. පින්නතුනේ සිතිවිලි කියන එක අර සිතටත් වඩා ගැඹුරට ගිහිල්ලා චේතනා පැත්තට කියලා සිහි කරන පැත්තට මෙයාවිලා. අන්නේ ආබුදේ මෙතෙන්දි වෙන්නේ අර වගේ මුලින් චිත්තානපස්සනාදී බලලා නිකන් හිතේ වෙන්නේ නැහැ. තියෙන දේ තියෙන හැටිද බැලුව විතරක් මෙතෙන්දි වෙන්නේ. ඒක දුර වෙන විදියේ දර්ශනයකින් සංඥාවකින් කුසල සංඥාවලින් Taman දැන් බලන්න පුරු වෙනවා. දැන් දස සංඥා වඩන්න ඕනේ මෙන්න මේකට. දැන් දස සංඥා වඩන්න කියලා කිව්වේ දස සංඥා වඩන කෙනා මේ ධම්මානුපස්සනාවේ ඉන්නකොට යතනස් තාපින්න තුනේ දක්ෂ වෙනවා. අර අකුසල විතරක් දුරු කරන්න කුසල සංඥා දිනු කරගන්න. ඒ නිසා නීවරණ වෙනකොට ඇතිවෙච්ච නීවරණය දුරු වෙනව නම් දුරු වෙන ක්‍රමයම දන්නවා. දුර්වෙච්ච නීවරණය නැවත නොවනව නම් නොවන ක්‍රමයක් ඔහු දන්නවා. ඒ නිසා කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්දාදී මේ නීවරණ තමන්ගේ හිත පීඩාවටපත් කරන තමන්ගේ ජීවිතේ ලස්සන නැති කරන දේවල් කියන එක ඔහු හොඳින් දන්නවා. කොහොමයි ඒවට කිසිම අවස්ථාවක් දෙන්නේ නැති ඒවා තියෙනවා නම් දුරු කරන විදිහේ දර්ශනයකින් ඉන්නවා. තමන් අහපු ධර්මයට අනුව දැන් විතක සංකාන සූත්‍රය ආදී තැන් වල කිව්වේ දුරු කරන විදිය. දැන් අන්නේව දැන් මෙතෙන් ඇප්ලයි කරන තමයි. ඒව සම්බන්ධ කර කර බල බල ඇති වෙච්ච දේ නැති කරන උත්සාහ කරනවා. නැති වෙච්ච කෙලස් නැත නෝපදෙන විදියට හිත ආරක්ෂා කරගන්න. ඒ අකුසල පැත්ත. ඊළඟ පින්න ස්කන්ධ පංචක ගැන සිහි කරනවා. හැම මොහොතෙම හට ගන්නා වූ රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීමත් ඔහු මෙතෙන්දි බලනවා. ඒකත් ධම්මානුපස්සන වේතරාංගය. එහෙදි පින්න තුන ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයේ විදියට දැකගට ගැටලුවක් නැහැ. ස්කන්ධ පංචකය බාහිර තියෙන කියලා දැක්වෙතින් ඊට පස්සේ ස්කන්ධ පංචකය නැවෙන්නේ. ඊට පස්සේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙනවා. උපාදාන ස්කන්ධ පංචකය හටගත්තොත් ආයි දුක් සැප නොලැබෙන්නේ නැහැ. ඊළඟට ඒක ඇති වෙනවා. ඒක නවත් ගන්න බැරි නිසා ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයක් නොවන විදිහට මනා දර්ශනයෙන් බලන්නයි අපිට මේ දර්ශනය හුරු කරන්නේ. ඒ නිසා කෙනෙක් දෙස බලන්න, සුහදව කතා බහ කරන්න, යුතුයකම් කරන්න, කන්න ගමම නුවණින් දකින්න මේ කියන්නේ මේ අනාත්ම ස්වභාවික දෙයක්, මේ සතර මහා භූත රූපයක එකතුවක්, මේ දෙතිස් ගුණයක එකතුවක්, මේ ආදී වශයෙන් විවිධ ප්‍රභේද වලින් සමන් නුවණින් දකින්න දැක්සවෙන්නේ. දරුවෙක්ගේ අසනීපකදී දරුවට බෙහෙත් දෙන පොළොව අතගානක සෙනෙහස දක්වන ඒවත් කරන්නේ. ඒවත් කරන ගමම Taman දක්ෂ වෙන මේ යථා ස්වභාවයක් දකින්න. එතකොට දරුවට උදව් කරන්නත් පුළුවන්, සෙනෙහස දක්වන්නත් පුළුවන් විතරක් නෙවෙයි. දරුවගේ දුකේදී Taman දුක් නොවි, ඒ දුක් ටික නොගෙන ඉන්නත් Taman මනස උරු කරගෙන තියෙන්නේ. ඊනිසයි දෙකම ජයගත්තොත් තමයි සාර්ථක වෙන්නේ. ඊළඟට තියෙන තුන ඊළඟ කාරණේ තමයි ආයතන. ආයතන කියලා කියන්නේ කර්මයි, කර්මාන්ත ආයතනය කියන්නේ ෆැක්ටරි. නෑ අපේ ෆැක්ටරි තියෙන අපේ ජීවිතේ. රූප හදන ෆැක්ටරි තියෙනවා. ඇස. ශබ්ද හදන ෆැක්ටරි තියෙනවා. කන. මෙන්න මේ ආදී ආයතන හයක් බාහිර ආයතනත් එක්ක ඒක දෙගුණ වෙනවා, 12ක් වෙනවා. මෙන්න මේ ආයතන කියන්නේ බාහිර රූප ශබ්ද ආදී කියන දේ අපිට නිර්මාණය කළ දෙනවා. අන්න ඒ නිර්මාණය කළ දෙන දේ නුවණින් දැකලා ආයතන වලින් මේ අරමුණු ලැබෙනකොට ඒ ස්වභාවය තේරුම් අර ගැනීමට ආයතන පිළිබඳව දක්ෂතාවය ඇති කර ගැනීමයි මෙතෙන්දි කරන්නේ. දැන් අපි ආයතන වල දක්ෂ නැහැ. දැන් අපි හැඟුම්යන් දකිනකොට එක්ක හිතනවා මේක හැන්සා ඇතුනේ නැත්නම් රූපේ නිසා ඇතුනේ කියලා නැත්නම් විඥාණය නිසා හටගත්තේ කියලා මේ දෙයකට අපි යොමු කරනවා. ආයතන කුසලතාවය තමයි බුදුදහමේ දක්ෂතාවය කියලා කියන්නේ. ආයතන කුසලතාවය කියලා කියන්නේ මේ අස්කන්නාකාරී ඉන්ද්‍රිය වලින් අරමුණ අපට එනකොට මේ අරමුණු මේ ඉන්ද්‍රිය වලට අයිති නැහැ කියලා තේරුම් ගන්නවා. දැන් ඇහැට රූපයන් දකිනකොට ඇහැ අරමුණු කරගෙන ඇහැ නිසා රූපය පිළිබඳ අවබෝධයක් ලැබුණට ඇහැට රූපය අයිති නැහැ. ඇහැට රූපය අයිති නැහැ, රූපයට ඇහැ අයිති නැහැ. ඒ දෙක දන්නේත් නැහැ දෙකට දෙක අයිති කියලා. ශබ්දයක් කනට ඇහෙනකොට ඒ ශබ්දය කන ආදී දේවල් සංජීව වෙනකොට ශබ්දය ඇහෙනවා. නමුත් මේ එහෙකටවත් ශබ්දය අයිති නැහැ. දැන් අපි කියමු දැන් මේ ශබ්දයව කියලා. මේ ශබ්දය මේ උපකරණයට ඇති වුණාට මේ ශබ්දය උපකරණයට අයිති නැහැ. ඒ වගේම මේ ශබ්දය මේ කනට අයිති නැහැ. ඒ වගේම මේ ශබ්ද විඤ්ඤාණයට අයිති නැහැ. ඒ වගේම මේක හේතුවක්වත් නැති වුණොත් මේ ශබ්දය හටගන්නේ නැහැ. මේ ශබ්දය මේකෙන් ඇති වෙච්ච එක මේකට අයිති නැහැ කියලා අපි දන්නවා. ඒක නම් හරියි. හැබැයි කවුරු හරි බැන්නත් කොහොමද? කවුරු හරි කෙනෙක්ගේ කටින් බලනවා. බැන්නට පස්සේ මොකද? ඒක නම් අපි හිතන යාට අයිති කියලා නේ. එහෙනම් මෙයා තමයි මට බැන්නේ කියලා ඔන්න එතනින් නම් ෆයිල් එක ඕපන් කරනවා. කලින් ෆයිල් එකේවත් දානවා එකත් බැන්නේ ওই නිසා තමයි. මෙන්න කලිනොත් ඔහොම කියලා තියෙනවා මන්නේ. ආවලත් එකක් මම යනවම කියලා දෙනවා. අනිත් ෆයිල් වල ඩීටේල්ස් ටික ඔක්කොම ගන්න එකට අරගෙන අලුත් ෆයිල් එකක් ආයෙත් ආව එකතු කරනවා. එනතනි මේක තමයි අපේ ස්වභාවය. ඒ නිසා හැම නොවෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ආයතන කුසලතාවය කියලා කියන්නේ මෙන්න මේකයි. ඒ නිසා තමයි දුක් ටික ඇති නොවන විදිහට හැම ආයතනයක් ගැනම අපි දක්ෂ වෙන්නට ඕන. දැන් මේ කරුණ පින්දුලුනේ අපි අහන්නට හුඟක් අපි පින් කළා තියෙනවා. අපි සතර හුඟක් මේ සඳහා ප්‍රාර්ථනා කළා තියෙනවා මේ දුකෙන් නිදහස් වෙන මාව තථා දැනගන්නට. ඒක පිළිපදින නැති එක වෙනම දෙයක්. නමුත් පින්දුලුනේ මේක අහන්න හරි අපි සතර හුඟක් පින් කරපු අය. ඒ නිසා ඔබ හුඟක් සතුට වෙන්න. මේ ධර්මයේ අහන කෙනෙක් හැර වෙනත් පිටස්තර කිසිම කෙනෙක් කිසිඳු තැනකින් බුදුවරයෙක්ගේ දහමකින් හැර කිසිඳු දර්ශනයකින් මේ දුක නිදහස් වෙන දර්ශනය අපට තේරුම් ගන්න ස්ථානයක් නැහැ. බෞද්ධ දර්ශනේ නාමයෙන් තිබ්බත් පින්නතුනි. ඇතැම් වෙලේ බුදුදහම නමින්ම වෙන් කරපු විශ්වවිද්‍යාල තියෙන ලෝකේ. බෞද්ධ විශ්වවිද්‍යාලම් කියලා තියෙනවා. ඇතැම් විට ඒ වගේ අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් ඉගෙන ගත්තත් ඒ සමහරට වලින් මේක අහන්නට දෙන්නේ. ඒකේ අවසනාව. ඒ නිසා පින්නතුනි, ඒ වගේ උගන්වන්නේ බෞද්ධ සංස්කෘතිය ගැන, කලා ශිල්ප ඇතිවෙච්ච හැටි. අනිත් ආගම් ගැන අනිත් ඒවත් එක තියෙන සම්බන්ධතාවය මේ ආදී ටිකක් කියනවා. බෞද්ධ දර්ශනය හැර අනිත් ඔක්කොම ගන්නමයි වෙන්නේ. පින්නතුනේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන සැබෑ දහම කොතනද කියලා තේරුම් අරගෙන ඒ දහමට සමීප වෙලා අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් උපරිම වාසි ටික ලබා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒකට පොඩ්ඩක්වත් ප්‍රමාද කරන්න හොඳ නෑ පින්නතුනේ. නිදි වරාගෙන හරි අනිත් තැන කරන ගමන් හරි ඒ බණ දහම් රෙකෝඩ් කරගෙන වාහනේ යන ගමන් හරි පුළුවන් තරම් වාර ගණන් අහලා අහලා ස්ථාවර දැනුමක් ඇති කර ගන්න ඕන අපි. මොකද අනිත් දේවල් වගේ එකපාර මේක මතක තියෙන්නේ කෙනෙකුට විහිළුවක් කරා නම් බැන්න නම් හොඳට මතකයි අවුරුදු ගානක් යනකන් කරපු විහිළුවයි බැනපු දෙයි ඔක්කොම එක මතකයි. නමුත් මේ දෙහිම මතක තියෙන්නේ නැහැ වෙනතුනේ. මේවා සම්පූර්ණ පරිශෝධකාමී දහමක් නේද? මේක නිතර නිතර මේ වහන්න ඕන. අහන්න නැතුව හිටියොත් අපි පිළිහා යනවා. ආයි වර්තමානයේ තියෙන වෙනත් ලෞකික දෙයක් තමයි අපිට හිතෙන්නේ. එතකොට මේක යටපත් වෙනවා. අපි වගේ සාමාන්‍යයෙන් නෙවෙයි සතර පෙරම් පුරාගෙන යන බෝසත්වරුන්ට කලකදී මේක වැහි යනවා. අමතක වෙලා යනවා. ආයි කල්යාණ මිත්‍ර මුණ ගැහිලා ආයි මතක් කරලා දෙන්නේ මේක. අපේ ආයත් ඇති මේ ආය අතරත් ඇති ඇතැම් විට එක එක බෝධි ලබන්නේ පෙරම් පුරාගෙන නැත්තම්. ඇතැම් විට බුදු බව කතාන පදාගෙන දෙන ඇත්තෝ බාතර ඇති. පින්නතුනේ එහෙම හිටියත් සමහර කාලවලදී අපිට මේක යටපත් වෙනවා. නමුත් නැවත අපට ඉස්මතු කළ දෙන්නේ කල්යාණ මිත්‍රයන් මුණ ගැහුණාම. ඒ අවස්ථාව ලැබුණු ගමන් නැවතත් අපි ධර්මයෙන් ප්‍රබෝධයට පත් වෙලා හැම පැත්තක්ම අධ්‍යයනය කරන්න උත්සාහන්ත වෙන්නට ඕන. එතකොට පින්නතනේ මුලින් සඳහන් කළා නීවරණ ගැන. නීවරණ පබ්බෙන් කරන්නේ ධර්මානුපස්සනාවෙහි කාමච්ඡන්දාදී නීවරණ සමන් දෙනකොට ඒ නීවරණ හඳුනාගෙන තියෙන නීවරණ දුරු කරන්නත් දුරු කරපු නීවරණ නැවත නොයන විදිහට තමන්ගෙත හොඳට ශක්තිමත් කරගන්න. ඊළඟට ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම හොඳට නොනින් දකින එක. ඊළඟට ආයතන ගැන. ඇස් කන් ආසාදී ආයතනවල ක්‍රියාවලිය හට ගැනීම හොඳට දැනුවත් වෙන්නට ඕන. එනිසා මේ ආයතන තුලින් අපට අවබෝධයක් ලැබුණාට මේ එකම ආයතනයක් අත් ඉස්තිර නැහැ. ඒ ආයතන දිගට එක විදිහට පවතින්නේත් නැහැ. ඒ ආයතන අපට දැක ගන්නත් බෑ කියන එක. එනිසා දැන් ඇසවත් කනවත් මේ ආයතන 12න් පින්නතුනි. එකම ආයතනය දකින්න පුළුවන්. රූප ආයතන විතරයි දකින්න පුළුවන්. ඒකත් වර්ණ මාත්‍රේ විතරයි. අනෙක් 11ම දකින්න බෑ පින්නතුනි. ඇස කියන ආයතනය දකින්නත් බෑ. කන කියන ආයතනය දකින්නත් බෑ. නාසය කියන ආයතනය දකින්නත් බෑ. නහය දකින්න පුළුවන්. නාස ආයතනය දකින්න බෑ. කන දකින්න පුළුවන්. සෝත ආයතනය දකින්න බෑ. ඔබට ගුවන් යානය දකින්න පුළුවන්. ෆ්ලයිට් එක දකින්න බෑ. අපි ෆ්ලයිට් එක ගැන කලින් කිව්වනේ නේ දවසක්. ෆ්ලයිට් එක ඔබට බලන්න බෑ. ඔබට ගුවන් යානය බලන්න පුළුවන්. ෆ්ලයිට් එක බලන්න බෑ. පින්නතුනි අන්නේ වගේ තමයි අපට මේ මාංශස බලන්න පුළුවන්. අපි කලින් කිව්වාගේ ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය දකින්න බෑ. ඒ නිසා චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ චක්කායතනය කියන්නේ මේ පේන ඇස ආශ්‍රිතව තියෙන මොකන්ද පෙනීමේ ශක්තිය. ඔබට පුළුවන් කායතනය දකින්න. කාය ආයතනය කියන්නේ දැන් කය ස්පර්ශය දෙකෙන් යට හට ගන්නවා කියලා කියන්නේ. ඒතර කාය ආයතනය කියලා කියන්නේ පින්නතුනේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ශරීරය කියලා. මේ ශරීරය ගත්තොත් රූප ආයතනය මේක. මේක කාය ආයතනය. මේ ආශ්‍රිතව ස්පර්ශය ඇති වුණාට ඒ කාය ආයතනය බලන්න බෑ. ඒක තාංශියෝ මේක. දැන් මෙහෙම බලනකොට පේන රූප ආයතනය මෙහාට පේන රූප ආයතනය. දැන් මෙහෙම ගැටුණාම පේන මේ වේදනාව දැනෙන එක බලන්න බෑ. ඒකයි. ඒක ඊටාම සිම්මක 12 ආයතන වලින් එක ආයතනය බලන්න පුළුවන්. දැන් මේ ඇහැ බලන්න පුළුවන් බලනකොට මේක කායතන වෙන්නේ නැහැ. මේක රූප ආයතන. දැන් මේ ඇහැ කණ්ණාඩියෙන් බලන්න පුළුවන්. බලනකොට ඒ පේන්නේ කායතන නෙවෙයි පේන්නේ රූප ආයතන. එනිසා මේ වගේ ආයතන ටිකක් තියෙනවා. මේ වගේ නම් ටිකෙන් ටික මෙහෙම පැත්තක් තියෙනවා කියන එකත් හිතේ තියාගන්න. ඒවත් දකින උත්සාහ කරන්න. ඉතින් මේ හැම දෙයකම පිනතුනේ අපේ නුවණ දිනු විමය වෙන. ඊළඟ කාරණය තමයි දැන් ටිකෙන් ටික කුසලයේ පැත්තට නැඹුරු වෙනවා. ඊට පස්සේ බොජ්ජංග. සති සම්බොජ්ජංගයේ ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි උපේක්ඛා කියලා බෝධිඅංග අවබෝධය සඳහා හේතුන අංග හතක් තියෙනවා. අන්නේ අංගහත ආරම්භ වන්නේ සති සම්බොජ්ජංගයේ. ඔන්න සතියෙන් ආයි පටන් ගන්නවා. ඒතර ඒ සති සම්බොජ්ජංගයේ ඉන්නකොට නිතර සිහියෙන් තමයි දැඩි වීර්යයක් ඇති වෙනවා. මේක තවත් ඉක්මනට ඉදිරියට යන්න ඕන කියලා. ඒ වගේම මේ ගැන ධර්ම විමසන් ලොකු උනාවක් ඇති වෙනවා. ඒ උනන්දුවෙන් වීර්යෙන් ධර්ම විමසනයෙන් වීර්යෙන් යනකොට තමන්ට මනසට ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒ හිතට දැනෙන ප්‍රීතිය කායකත් දැනෙනවා පස්සද්ධිය විදියට. හිත සමාධිමත් වෙනවා. ඒ වගේම හිත උපේක්ෂාසහගත වෙනවා. ඒ නිසා මෙන්න මේ බොජ්ජංග පින්නතුනේ මේව තමයි අපිට තියෙන ලොකුම නිදානයන් මැනි. පහරද සූත්‍රයේ බුදුහාමර දේශනා කරනවා. මේ මහා සාගරේ පතුලෙහි වටිනා සම්පත් තියෙනවා. වටිනා මුතු මැණික් ආදිය සාගර පතුලේ තැන්පත් කරලා තියෙනවා. අන්න ඒ වගේ මේ සම්බුද්ධ ශාසනයෙම සාගරයේ තැන්පත් කරලා තියෙන මහා මුතු මැණික් තියෙනවා. මනෝදී මුතුමැණි ඒ තමයි මේ සත්ත්ව බොජ්ජංග ඉන්ද්‍රිය ධර්ම පරිසම්පාදය ආරස්මික මාර්ගයේ මෙන්න මේ වගේ වටිනා මුතුමැණි ශාසනය නැමැති සාගර පතුලේ තැන්පත් කරලා තියෙනවා. අන්න ඒ නිදන්ගත වෙච්ච මුතුමැණි සද්ධාවන්ත ශ්‍රාවකයන් උඩට මතු කළ ගන්නවා. එනිසා පුළුවන් තරම් දුරට සතියෙන් ඉන්න පිනතුනේ මේ මට්ටමට විරිය පීති ආදී සෙස්සු පොදි යන ධර්ම වැඩමින් තමන් සතුට කරා දිනෙන් දින ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ සතුට දිනෙන් දින වැඩි වෙනවා. මේ ධම්ම මාර්ගයෙන් හැර වෙනත් කිසිදු මාර්ගයකින් පිනතුනේ හිටියට අපි දිනෙන් දින සතුට වැඩි වෙන මාර්ගයේ නෙවෙයි ඉන්නේ. ඇයි ඒකට හේතුව? අපේ දරුවට දිනෙන් දින ඉගෙනගෙන ලස්සන වෙන්න පුළුවන්. ඒ ලස්සන කල ඉවරනකොට අපිට මොකද වෙන්නේ? අපිට හැරමිට ඇවිල්ලා නේ. හැරමිට අතට ඇවිල්ලා වීස් එකක් ඇවිල්ලා. පින්නතුනි ඒ නිසා අපි ඊට කලින් ගමනක් යන්නට ඕන. ඒ නිසා මෙහෙ වීස් ඉවර වෙලා වෙනත් තැනකට වීසා ලැබෙන කලින් මේ වීස් එක ක්ලෝස් වෙන කලින් පින්නතුනි එක්ස්පයර් වෙන කලින් ඉක්මනට ඒක අලුත් වීසාවක් හොඳ තැනකට දීර්ඝ කරගන්න නැත්නම් සම්පූර්ණම ජර්නි එක අවසන් වෙන විදිහට කටයුතු කරන්න. පින්නතුනේ සඳහා තමයි අපිට මේ ධම්මගේ තියෙන්නේ. ඒ නිසා සතුට අපි මේ ධම්මගෙන් බැහැරව කොයි මාගේ හිටියත් අපිට දිනෙන් දින සතුට වැඩි වෙන්නේ නැහැ. අපි හිතන වැඩි වෙනවා කියනවා. ටිකෙන් ටික ධනෙ වැඩි වෙනවා, බැංකුපතේ සල්ලි ටික ටික වැඩි වෙනවා වගේ දැනෙනවා. නමුත් පින්නතුනේ නියම සතුට වැඩි වුණා වෙන්නේ නැහැ. නියම් සතුට වැඩි වෙන්නේ මේ ධම්මගේ හිටියොත් තමයි. ඒ නිසා බොජ්ජංග ධර්ම වැඩි කරගන්න. ඒ වගේම පින්නතුනේ ආර්ය සත්‍යයට පේනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුකේ හට ගැනීම නැතිවීම සහ ඒ දුකේ නිදහස් වෙන මාවත ගැන දැනුම එන්නේ නම් යාට ප්‍රකට වෙනවා. මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නේද දුක? ඒක සාසාව දුරු කිරීම නේද දුකේ නිදහස් වීම? ඊට මාවත ආරක්ෂණික මාර්ගය නේද කියලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය හොඳට පැහැදිලි ගා විමසන එකත් ධම්මානුපස්සනාවේ. දැන් මේ ධම්මානුපස්සනාව ඉන්නේ තමන්ගේ සංඥා චේතනා දියුණු කරන ක්‍රමයේ. අකුසල සංඥා චේතනා දුරු කරන ගන්න ගමන් කුසල සංඥා චේතනාව වර්ධනය කරනවා. නිර්වාණය සඳහා හේතු වන සංඥා නිකං සංඥා නෙවේ. සතරට යන පුණ්‍යාවි සංකාරවත් නෙවේ මේ කරන්නේ. ආනන්දාවි සංකාරවත් නෙවේ මේ කරන්නේ. පුණ්‍යාවි සංකාර කියන්නේ දිව්‍ය ලෝකෙට මනස ලෝකෙට යන සංඥා. ආනන්දාවි සංකාර කියලා කියන්නේ අරූපාචර බ්‍රහ්මයට යන සංඥා. ඒවත් නෙවේ මේ කරන්නේ. යා සම්පූර්ණ මෙයා අර දස සංඥාවල කියපු විදිහට නිර්වාණ අවබෝධය සඳහා හේතු වන සංඥායි දැන් මේ සකස් කරන්නේ. ඒක සසර පැවැත්මට නෙවෙයි, ඒක සසර නැවැත්මට හේතු වන කාරණා. ඒ නිසා වෙනතුනෝ මේ ධම්මානුපස්සනාව තුළ ඉඳගෙන චතුරාර්ය සත්‍යයත් තව තවත් අවබෝධ කරගෙන කෙනෙක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි, ඊළඟට ඔහු සිහිදී විශේෂයෙන් අවබෝධ කරගන්න දේ තමයි අස්කන්නා සාදීන්ද්‍රිය වලට යම් අරමුණක් දැනෙනකොට ඒක සඳහා අර පියවර 10 ගැනම අවබෝධයක් ඇති වෙනවා. දැන් අස්කන්නා සාදීන්ද්‍රිය 6යි, ඒ 6න් 10න් වැඩි වෙනවා. කීයද? 10වරක්යි කීයද? 60යි. අන්න ඒ 60 ගැන ඊළඟට අවබෝධයක් ඇති වෙනවා. මොනවද? ආභ්‍යන්තර ආයතන 6, අස්කනාදී ආයතන 6, බාහිර රූප සම්දානී 6, ඒ ආතරේ ඇති වෙන චක්කු විඥාන ආදී විඥාන 6, චක්කු සංපස්සය ආදී ස්පර්ශ 6, ඒ වගේම චක්කු සංපස්සජා වේදනා ආදී වේදනා 6, ඊට පස්සේ රූප සංචේතන ආදී රූපයට අදාළ ඇති වෙන සංඥා, ඊට පස්සේ රූප විතක්ක, රූප විචාර, රූප තෘෂ්ණා, මේ ආදී වශයෙන් කරුණු 10කට බෙදෙනවා. මෙන්න මේ 10 ගැනම වෙන්වෙන් ඔහුට අවබෝධයක් ඇති වෙනවා. මේ හැම දෙයක්ම පෙර පසු නොවි හටගෙන ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුදන ස්වභාවයක් කියලා එන්න එන්න මෙයා අනිත්‍යතාවය බලන කෙනෙක් බවට පත් වෙනවා. පොඩ්ඩක් හරි සමාධිමත් වුණොත් ඒ සමාධිමත් වෙන හැම මොහොතකදී මෙයා කරන්නේ පුළුවන් තරම් දුරට අනිත්‍යතාවය බලන. දැන් අපි මොනව හරි හොඳ දෙයක් කළා, අපි වැඩිපුරම කරන දෙයටනේ වැඩිපුරම කැමතිනේ. වැඩිපුර මාංශ දෙය තමයි වැඩිපුර අපි ඇතැම්මිට ජීවිතේ කරන්නේ. ඇතැම්මිට කෑමක් කන්න කැමති නම් දවසට සැරයක් හරි යනවා ඒ කැමති වෙන ස්ථානෙට. කවුරු හරි බලන්න කැමති නම් ඒ බලන්න කැමති ස්ථානෙට යනවා. ටීවී එකේ වැඩසටහනක් හරි නිවුස් හරි එතෙන්ට යනවනේ වැඩිපුරනේ. අන්න ඒ වගේ තමයි වෙනතුනේ මේක දහමට හුරු වෙච්ච කෙනා පොඩ්ඩකින් හරි ඒක සමාධිමත් කරගත්තොත් සමාධිමත් කරගොමු මොහොතේ මෙයා බලන්නේ මොකක් හරි විදියක අනිත්‍යතාවයෙන් බලනවා. ඒක ඇස් අනිත්‍යතාවය, රූපය අනිත්‍යතාවය, ස්කන්ධ පංචක අනිත්‍යතාවය, නාම රූප වල අනිත්‍යතාවය, ආයතන වල අනිත්‍යතාවය, මොකක් හෝ කාරණයක් අනිත්‍ය ආදී වශයෙන් බලනවා. එහෙම බලන එක තමයි ඔහුගේ ජීවිතයේ සතුට. ඔහුගේ ජීවිතයේ ප්‍රීතිය ඒක. ඒකම ජීවිතය ආහාරය බවට පත් වෙනවා. මොකද ඔහු දන්නවා එහෙම බලන මොහොතේ තමයි ඔහු සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන්නේ කියලා. අනිත් හැම මොහොතම යා දුකෙන් නිදහස් වෙන්න නෙවෙයි දුකත් එක්කම ඉන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කිසි අවස්ථාවක යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ තුල ඉන්නවා නම් ඒක න ආරක්ෂක සයිති ස්ථානයකින් තමාගේ පිතෘ විශේෂණ පියාගේ ඉඩමේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරත කියලා. තමගේ තාත්තගේ ඉඩමේ ඉන්න. තාත්ත කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ ඉඩමේ ඉන්න. බුදුහාමුදුරන්ගේ ඉඩමේ ඉන්න කන් රැකවරණයක් තියෙනවා. හරියට අර කැටකිරිල්ලියගේ උපමාවක් කියනවා. පස්පස්සේ ඉන්න පොඩි කුරුළු කැටව ඉන්නවා. ඒ කුරුළු කැටව එළියට ආවොත් එහෙන උකුස් වගේ සත්වයල්ල නැහැගෙන යනවා. අර පස්පස්සේ ඉන්නකන් ආරක්ෂාවක් තියෙනවා. අන්න ඒ වගේ සතර සතිපට්ඨානෙ තුල ඉන්නව නම් ඒ ඉන්නකම් පින්නතුනේ මාර්යාට ඔබ වසඟ කරගන්න බෑ. හැබැයි යම් කිසි මොහතක හරි සතර සතිපට්ඨානෙ ඈත් වුණා නම් ඒ මොහොතේ ඔබ ඉන්නේ කාගේ විශේෂද? කාගේ ෆීල්ඩ් එකේද? මාර්යාගේ විශේෂ. එනිසා ටිකෙන් ටික මාර්යාගේ භූමියෙන් අයින් වෙලා පිතෘ විශේෂයට එන්නට සතර සතිපට්ඨානය තුල එන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ සඳහා කාලය වැය කරන්න. එනිසා කායනුපස්සනාව වැඩමින් හරි වේදනුපස්සනාව වැඩමින් හරි චිත්තානුපස්සනාව වැඩමින් හරි ධම්මානුපස්සනාව වැඩමින් හරි පුළුවන් තරම් ටික ටික කාලය දිනු කරගන්න උත්සාහ කරන්න. අන්න ඒක තමයි පින්නතුනි සැබෑ පිළිසරණ වන්නේ. අන්නේ පිළිසරණ ලබා ගන්න තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අත්ත දීපා දෙක්ක වේවිහෙර සතරණාන අනිසරණ. ඔබට ඔබම පහනක් වෙන දිවිනක් වෙන්න. එන්න මේක තමයි නියම රැකවරණයේ නියම පිළිසරණ ඔබට තියෙන. ධම්ම දීපා දෙක්ක වේවිහෙර ධම්මසරණාන අනිසරණ. ධර්මයේ පහනක් දිවිනක් ඔබට වාසය කරන්න වෙන කිසිදු සරණක් නැහැ කියලා. අනිත්‍යලක්ම අර පර්වත හතර ඇවිල්ලා සියල්ලක්ම විනාශ කරනවා වගේ අපි මේ ජීවිතේ ගත කරන කාලේ වැඩි වුණත් අවුරුදු 100ක් අභියසදී 100ක් යන්නේ වැඩි වුණත් අවුරුදු 50කදී මේ දින සියලුම සම්බන්ධතා ටික සම්පත්තික අපට හිම වෙනවා. අර මහා පර්වත හතර ඇවිල්ලා තලා පොඩි කළ දාලා ගියා වගේ මේ ඔක්කොම ටිකට අපට හිම වෙනවා. නමුත් යම් දෙයකින් මේ පඤ්ඤාව ප්‍රඥාව දිනු කරෝතින් සම්මාදිටිය වර්ධනය කරෝතින් එපමණට ඒක නා පඤ්ඤා ඉන්ද්‍රිය විතරක් නෙවෙයි මේ සතර සතිපට්ඨානෙ තුල හිටියොත් යම් කෙනෙක් එක පැත්තෙන් ඔහුගේ සමාධිය දිනු වෙනවා සමාධියෙන් දින දිනු වෙනවා අනෙක් පැත්තෙන් පඤ්ඤා ඉන්ද්‍රිය දිනු වෙනවා අනෙක් පැත්තෙන් වීර්ය දිනු වෙනවා අනෙක් පැත්තෙන් ශ්‍රද්ධාව දිනු වෙනවා මෙන්න මේ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන සැබෑ ධනය සැබෑ දායාදය සැබෑ උරුමය සැබෑ ලෙසම තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මගේ මහා පහන් සලකුණු පහන් කැඹ පහ දැල් වෙනට ගන්න ආලෝකවත් වෙනවා. තමන්ගේ ගමන් මඟ ලස්සන කරනවා. තමන්ගේ ගහම් මඟ ආලෝකමත් කරනවා. තමන්ගේ ගමන් මඟ සසර මඟට මහා පහන් කැඹක් වෙලා ආලෝක සපයමින් තමන්ගේ ගමනට ආශිර්වාද කරනවා. රැකවරණය සලසා දෙනවා. විශේෂයෙන් තමන්ගේ සසරේදී අපාගත නොවන්නක සුගතිගාමී මාර්ගයේ ස්ථාවර කරන්නත් නිවන් මාර්ග තුල ඉදිරියට යන්නටත් මේ සීලම් ගුණධාම අපට ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් කරගත්තොත් යම් කෙනෙක් ඒ කෙනාට පරලෝක ගැන කිසිඳු සැකයක් නැහැ. පරලෝක සුගතිය ගැන විතරක් නෙවෙයි එයාට පුළුවන් වන්නම් තමන් ඉපදෙන රට උනත් තීරණය කරන්න. තමන් ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද දිව්‍ය ලෝකයේද කියන එක උනත් තමන්ට තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ඉපදෙනවා නම් ඉපදෙන්නේ කොයි රටේද? කොයි රටේද? කොයි අම්මගේ තාත්තගේ දරුවේ වෙනද ඉපදෙන්නේ කියන එක උනත් තමන්ට තීරණය කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම දිනු කරපු කෙනෙක් තමයි ලෝකෙ පහළ වෙන බෝසත් උතුමකු අවසාන වතාවට උපදින ආත්මය. අන්නේ ආත්මභාවයේදී සම්බුද්ධත්වයට අපේක්ෂාවෙන් මෙලොව අවසාන වතාවට උපදින උත්තරමයා උපදිනකොට කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පහම තීරණය කළ තියෙනවා. ඉපදෙන කොයි කාලයේද? ඉපදෙන කොයි රටේද? ඒ රටේ කොයි ප්‍රදේශයේද? කොයි අම්මද? මේ සියල්ලක්ම තීරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිමත් එක්ක. ඒ සඳහා පින්නතුනේ සම්මා සතිය, සතර සතිපට්ඨානය තමන්ට දෙහිම උපකාරී වෙනවා. ඒ නිසා දැනටත් පින්නතුනේ අපි සතර ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන ආපු අය නැති අය නෙවෙයි. සතිපට්ඨානය දිනු කරගෙන ආපු අය. එහි ආනිසංසය විදිහට තමයි ඔබ මේ සම්පත්තික ලැබුවේ. හිතන්න එපා මේවා හම්බෙන් ලැබිච්ච කියලා. නිකන් ලැබිච්ච කියලා හිතන්න එපා. මේ සියල්ලක් ඔබට ලැබුණේ සතරේදී වා පින් කරලා සිත වඩලා සතිපට්ඨානය වඩලා භාවනා කරලා ප්‍රාර්ථනා කරලා ලැබපු මේ ඉතාම දුර්ලභ අවස්ථාවක් නේ. මේ අවස්ථාව කිසිසේත්ම නිකරුණේ අයිම වෙනට දෙන්න එපා. නිකරුණේ ගෙවි යන්න දෙන්න එපා. මේ ලබපු බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි සාකච්ඡා කරපු කරුණ වලට ආශ්‍රිතව පින්තුණ්ඩ ප්‍රශ්න තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා ඇත්තෙන්ම දැන් සංඛාර කියලා කියන්නේ දැන් අහන්නේ දැන් ওই ස්කන්ධ පංචකේ සංඛාරද? ඔව්. ඇත්තෙන්ම දැන් සංඛාර කියනකොට මේක ඊටාම සියුම් අවස්ථාවක්. දැන් අවිද්‍යාපක්ඛ සංඛාරා කියනකොට අපේ කම්මස්සගත සමාධියේදී හිතා වෙන්න පුළුවන්. හැබැයි අපි පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය නොමැතිව හේතුඵල ධම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව විතරක් නෙවෙයි තිබුණට ඒ මොහොතේ තියෙනටත් ඕන. දැන් අපි හැමදෙරෙම පරිසම්පද අහලනේ තියෙන්නේ. අහලා තියෙන විතරක් නෙවෙයි. ඒ අහපු දේ ඒ ක්‍රියාව කරන මොහොතේ ඒ අවබෝධය මතම ඉඳගෙන කරන්නට ඕන. එහෙම කළොතින් අවිද්‍යාපත්‍ය සංඛාර කියන ගණිතය යන්නේ නැහැ. එතකොට අපි කරන ඒවා කුසල් හැටියට නිවන සඳහා හේතු වන සංස්කාරය පැත්තට යනවා. ඒක විද්‍යාපත්‍ය කරන සංස්කාරයක් වෙනවා. මෙතන මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන යටතේ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා කියන්නේ පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය නොමැතිව සහ ඒ කරන අවස්ථාවේදී ඒ ගැන සිහිය නොමැතිව කරන අවස්ථා. ඒකෙන් කියන්නේ දුගතිගාම වෙනවා කියලා කියන්නේ පුඤ්ඤාවි සංඛාර කළ සුගති යන පුළුවන්. ආනෙන්ජාවි සංඛාර ධානය දිනු කරලා බ්‍රහ්ම ලෝකයට යන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් සංසාර චක්‍රයෙන් අපි මෙතෙන්නේ නැහැ. ඒ නිසා අර පුඤ්ඤාදී සංඛාර අපුඤ්ඤාදී සංඛාර කරන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන නිවන පැත්තට හේතු වන සංඛාර කරගන්න. විශේෂයෙන් බොජ්ජංග ධර්ම වැඩි වීම. දැන් මේකෙදි ධම්මානුපස්සනාවෙන් කරන්නේ ඊට අදාළ සංඛාර ගැන මේ කියන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය, ආයතන කුසලතාවය, ස්කන්ධ පංචකේ දැනීම, ඒව අවිද්‍යාපත්‍ය සංඛාරා කියන හැටියට සංඛාර වලට නෙවෙමෙය. ඒ කියන්නේ කෙලින්ම සසරෙන් නිදහස් වීම සඳහා කරන සංඛාර ගණටය. ඒවා සංඛාරමයි. ඒව සංස්කාර තමයි. නමුත් අර අවිද්‍යාපත්‍ය සංස්කාර ගැනට ඇයි දෙන්නේ නැහැ. අර ප්‍රතිලෝම වශයෙන් හිතුවොත් ප්‍රතිලෝම කියන්නේ කොයි පැත්තටද? පච්චාන්දේ අනිත්‍ය අවිද්‍යාපත්‍ය සංස්කාර කියලා නැතුව අවිද්‍යාපත්‍ය ඒක කියන්නේ ඇත්තෙම අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ කියලා යන්නේ. අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරුද්ධ වීමෙන් සංඛාර නිරුද්ධ වෙනවා කියලා ඒ පැත්තට යන්නේ. නැති කිරීම ගණේ කියන්නේ. ඒ සමාධිය කුසල කුසල මූලපත්‍ය සංඛාර කිව්වේ ඒකද? ඔව් ඇත්තෙම දැන් ওই සමාධියේ කම්මස්සකතා දැන් අපිට මහාචාර්යගේ සූත්‍රයේ සාකච්ඡා කළානේ. ඒකදී අපි කිව්වේ සාත්වා පුඤ්ඤ භාගිය උපදී වේපක්ඛා කියන්නේ ওই අවිද්‍යාපත්‍ය කියන කොටස. ඊට පස්සේ අරිය අනාසවා ලෝකෝත්තර මංගංගා කියලා කිව්වේ. අන්න ඒක තමයි විද්‍යාපත්‍ය සංඛාරය වැටට යන්නේ. භව සංඛාර වෙන ඒවත් තියෙනවා, භවයේ නිරෝධයට සඳහන් ඒවත් තියෙනවා. ඇත්තෙම දැන් කාය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රසාසනේ. කාය සංඛාර කියන ආස්වාද ප්‍රසාර දෙක. හා? ඔව් ඒකත් කාය සංඛාර තමයි. ආස්වාද ප්‍රසාරයේ ඇතුළුව ඒ ක්‍රියාවලිය ඔක්කොම කාය සංඛාර. තොර වචේ සංකාර කියලා කියන්නේ විතක විචාර කියන දෙක. විතක විචාර කියලා කියන්නේ අපි කතා කරන කලේ මුලින් හිතේ ඇතිවෙනෝනේ සංකල්ප ටික කතා කරන්න ඕනේ කියලා. අනේකට තමයි විතක විචාර කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ චිත්ත සංකාර. චිත්ත සංකාර කියන්නේ චේතනා සංඥා දෙක. එතකොට එතෙන්ද කියන්නේ එතන සංඥා චේතනා දෙක සසරට යන පැත්තකුත් තියෙනවා. කුසල් පැත්තේ පුණ්‍යවි සංකාර පැත්තකුත් තියෙනවා. දුගතිට යන පැත්තකුත් තියෙනවා. නිර්වාණය පැත්තේ යන පැත්තකුත් තියෙනවා. දැන් සංඥාගතෙන් දස සංඥා කියනවා. දස සංඥා කියනවා කෙලින්ම වඩන් නිර්වාණ පැත්තට. ඒ නිසා හැම දෙයක්ම දෙපැත්තට තියෙනවා. ඒ නිසා අපට වඩාත්ම වැදගත් වෙන පුලුවන් තරම් දුරට මේ හේතුඵල ධම්ම පිළිබඳ අවබෝධය ලබාගෙන පුලුවන් තරම් දුරට ප්‍රඥාව වැඩෙන විදිහ දර්ශනයක නිතර ඉන්න එක. ඒ නිසා අපට ගහකින් හොඳට gediyenn ona kiyala gahaye kelawaren apata adinna ba. Apata thiyena gahayemata lassana hondata wathura tika pore tika welada daana eka thiyena apata. Gaha hondata hadena eka gediyena eka gahaye siddhantaya. E nisa apata thiyena hakita agudulata kalyana mitra asrayen puluwan tarang saddharma sravane karana. E yahana saddharma puluwan tarang nuwane menih karanna. Ekawarak dewarak nemei dawasata hakki wara gana sii karana. E athare puluwan tarang hita samadhimat karamin නෝරින් දකින්න මේක. මේක තමයි ආහාර ටික. මේක තමයි පොර ටික. මේක තමයි වතුර ටික. ගහට දාන්න. ඊට පස්සේ අපේ ක්‍රියා සිද්ධ වෙන එක ඒ සිද්ධාන්තයට අනුකූල වෙයි. මේ සිද්ධාන්තය අපි නිතරම ඉන්නවා නම් දානයක් දෙන එකත් අපි දන්නවා. දෙනකොට අනාත්මතාවය දාකේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කා. අනාත්මතාවය හිත තියෙමින් දාන දෙයක් දෙන්නත් පුළුවන් අපිට. අනිත් අයකට පුද්ගල සංඥාන් දාන දෙද්දී අපි අනාත්ම සංඥා දානේ පූජ කරනවා. වයෝ ද ඒ කියන්නේ මේක. නිර්වාණය පැත්තේ තියෙන සංකාර. ඒක උස්සන වයෝගාද සංකාරෝ. සෝවාන් ඵලයක් ලබා ගැනීම සඳහා අදුතරමේ ප්‍රථම ඥානය දක්වාවත් චිත්ත ඒකාග්‍රතාවය තියෙනුනේ. ඇත්තෙන්ම ධානය ලැබීම අනිවාර්ය කියලා නෑ සෝවාන් වීමේදී. සෝවාන් වීමට විතරක් නෙමෙයි සකදාගාමී වීමටවත් ධාන අනිවාර්ය නෑ. ධාන ලබන්නත් පුළුවන්, ලබන්න ඕන කියලා අනිවාර්ය නෑ. නමුත් අනාගාමී වීමේදී සිද්ධාන්තයක් විදිහටම ප්‍රථම ඥානෙ හිත පිහිටනවා. අනාගාමී මට්ටමටපත් වෙනවත් එක්කම ඔහු ප්‍රථම ඥානෙ මත ඉඳගෙන තමයි ඒ මට්ටමට කුසලතාවෙ දියුණු වෙන්නේ ඔහු. එනිසා තමයි අනාගාමී වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකයට යන්නේ. උපත තීරණය වන්නේ මාර්ගඵලයට වඩා ධානයේ. ධානයෙන් තමයි උපත තීරණය වෙන්නේ. සෝවාන් වෙච්ච කෙනේ ධාන නොලබු කෙනෙක් නම් නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. සෝවානුත් වෙලා යම් කිසි කෙනෙක් ධාන ලබාගෙන තිබුණොත් යා මනුස්ස ලෝකෙට එන්නේ නැහැ, යා බ්‍රහ්ම ලෝකෙට යන්නේ. බ්‍රහ්ම ලෝකෙට ගියොත් නැවත පල්ලයට එන්නේත් නැහැ. ඇතැම් විට සකදාගම වෙච්ච කෙනේ ධාන නොලබු කෙනෙක් වෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනා ප්‍රථම ඥානෙ ලැබු කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට සකදාගම වෙච්ච කෙනා නැවත මනස ලෝකෙට එන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනා ඊට පල්ලෙහා මාර්ගයේ ඉන්න කෙනා කෙලිම බ්‍රහ්ම ලෝකයට යනවා. එනිසා සෝවාන් වීමේදී ධාන අනිවාර්ය නැහැ. හැබැයි සෝවාන් වෙන මොහොතේදී හිත ඉහළම කුසලයක අනිත්‍ය පිළිබඳ සම්පූර්ණ අවධානය තුළ බැසගෙන මේ මොහොතේ ඉන්න ඕන. හැබැයි ඒකෙන් කියන්නේ දිගටම ඉන්නවා කියලා නෙවෙයි කියන්නේ. ඔහුට නැවත ඊළඟට මෙනෙහි කරන මොහොතේ තමයි ඊළඟට ඔහු ඒ මට්ටමේ ඉන්නේ. දැන් අපි ගොඩ නැගිල්ලක ඉහළ ගොඩ නැගිල්ලක නැගපු කෙනෙක් දැන් අපි මොකද තට්ටු පහක ගොඩ නැගිල්ලක ඉන්නේ කියන වැඩ කරන්නේ කියලා. ඔබ නිතරම හිතනවද මම දැන් පස්සෙනේ තට්ටුවේ ඉන්නේ, පස්සෙනේ තට්ටුවේ ඉන්නේ, පස්සෙනේ තට්ටුවේ ඉන්නේ කියලා? නැහැ නේ. ඒක මෙනෙහි කරනකොට නේ මතක් වෙන්නේ. දැන් අතක් කපපු කෙනෙකුට තමන්ගේ අත නැහැ කියලා නිතරම හිතෙන්නේ නැහැ. සමහරට අතින් කරන වැඩක් කරනවා. කලින් අත තිබ්බ කෙනෙක් නම් ඔහුගේ ඇඟිලි ක්‍රියාත්මක වෙනවා සමහරට. ඇඟිලි කහන වගේ කියලා කියන පළක් අය. පාදයන් හැම කපුවාය සමහරය අපිට මොන ගැල තියෙනවා. එයාට හිතෙන තාම කීයක් තියෙනවා කියලා. එයාට හොඳට බලලා සීපත් කරනකොට තමයි මතක් වෙන්නේ. සමහරය ආබාධ වලින් කකුල් එහෙම වෙන් කරපු අය ඉන්නවා. ඇතැම් විට ඇඳේ ඉඳලා එකපාරක් කකුල තියලා බහින ගන්නවා. එයාට මතකත් නෑ කකුල නැහැ කියලා. එහෙම වෙච්චා ඉන්නවා. අන්න ඒ වගේ තමයි වෙන්නතුනේ. ඒක නැති වෙච්ච කෙනාට නිතරම හිතෙන්නේ එයාට සීය සීකිනේ මාත්‍රෙන් තමයි වෙන්නේ. විශේෂයෙන් පල්ලෙහා මාර්ගවල මට්ටමේ. හැබැයි ඉහළට යනකොට රහත් භාවය ගැන පරිපූර්ණ වශයෙන්ම ඔය අවබෝධය මතම ඉන්නේ. සතිය උපරිම වශයෙන් සිහි තියෙනවා. සම්මතත් මොකද්ද? ධ්‍යානයක් ලැබුවු කියන්නේ. ඔව්, ගරු කර්මයක් ඇත්තෙන්නේ. ගරු කර්මයක් අනිවාර්යයෙන්ම ඒක ගරු කර්මයේ කියන එකේ පැති දෙකක් තියෙනවා. කුසල පැත්තේ කුසල අකුසල දෙපැත්තම තියෙනවා. දුගතිගාම වෙන පැත්තේදී ආනන්තර කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටි ගරු කර්මය. කුසල පැත්තෙන් ධ්‍යාන. මාර්ගඵලයට වඩා තියෙනවානේ ධ්‍යාන. ධ්‍යානෙන් තමයි තීරණය කරන්නේ කොතැනද යන්නේ කියන එක ගරුක කර්මයක් විදියට. ඒ කියන්නේ ඊළඟ ආත්ම භාවයේ තීරණය කරන ප්‍රධාන සාධකේ වාට පත් වෙනවා. මොම මොම දෙයක් අපි. කුසල අකුසල දෙපැත්තට තියෙනවා. අනිත් හතර ආසන්න කර්ම නම් එහෙම බෙදන්න බෑ ඇත්තෙන්ම. ඔව්. ආසන්න ඒව වෙන්නේ ආසන්නයේ කෙටන් දිනුව තමයි. හැබැයි බොහෝට ආසන කර්මයක් වෙන්නේ ආකින්න කර්ණයක්මයි. දිගට පුහුණු කරපු කර්ණයක් තමයි ආසන කර්මයක් වෙන්නේ. එහෙම නැති වෙනවස්තාව බොහොම විරලයි. 90%කදීම වගේ වෙන්නේ ආසන කර්ම වෙන්නේ ආකින්න කර්මයක්. රෙගියුලර්ලි අපි කරන කර්ම තමයි බොහෝට ආසන කර්මයක් වෙන්නේ. එහෙම නැති වෙනවස්තාව තියෙන 10%ක් ඉතින්. ඒ නිසා මේ ආසන කර්ම විතරක් සාර්ථක කරගන්න කියලා හිතාගෙන ඉන්න එපායි. වැඩිපුර පුහුණු කරන්න පුහුණු කරන එක තමයි අන්තිම මොහොතේ මතක් වෙන්නේ Tamanට. පුළුවන් තරම් සමාජ අරමුණක් උපරිම වශයෙන් පුහුණු කරන්න. යහළුවෙක් මිත්‍රයෙක් විදිහටම පවත්වා ගන්න. කාලයක්ම කරන කරනකොට Tamanට ලොකු වෙනසක් ජීවිතය තුළ එනවා. විතරක් නෙවෙයි සාමාන්‍ය දිනදා ජීවිතයේ Taman වා සාර්ථක කෙනෙක් බවට පත් වෙනවා. හුඟක් වැඩ බල කරන, අනිත් අයට උදව් කරන, හුඟක් මානසික දායයෙන් යුක්ත, අනිත් අයගේ වරද දිවසන, සමාව දෙන, ඒ වගේ කෙනෙක් බවට Taman පත් වෙනවා. එහෙනම් හොඳයි පින්නතුනි, අපේ කාලයක් ගත වුණානේ. ඉතින් මේ පින්නතුන් අද දින පුරා දවසක් පුරාම ඉතින් මේ බාන වැඩසටහනට සහභාගී වුණා. ඉතින් මෙහිදී පින්නතුනි අවසානට ඔය තියෙන පොලය ඔය ස්පිරිටුවල් කැලෙන්ඩර් කියන එක පුළුවන් තරම් සම්පූර්ණ කරගන්න බලන්න. අපිට මේක හැමදාම මේ පොල පුර පුර ඉන්න වෙන්නේ නැහැ පින්නතුනි, බය වෙන්න එපා. මේ කාලයක් කරාට පස්සේ Tamanටම හුරු වුණාට පස්සේ Taman මේකේ තියෙනට වඩා Taman කළා හිතේ ලියා ගන්න ඊට පස්සේ. පොලේ කොහොම වෙන්න ඊට පස්සේ. ඊට පස්සේ බලෙන්වත් නොකර ඉන්න බැරි වෙනවා Tamanට ඒක. මේකම තමයි ජීවිතේ සතර වැඩි වෙන ක්‍රමයක් බඩට. ඉතින් ඒක එනකම් පිළිතුන අපි කරන්න ඕනේ ඒක එක. ඒක කරන්න අමාරුම හැරි මුලදි කරන්න. එහෙම කළොත් තමයි ඔබ මේ අද කරන කාලය කැප කිරීම ප්‍රයෝජනවත් උනා වෙන්නේ, අර්ථවත් වෙන්නේ. එනිසා විනාඩි 10ක් 30ක් දවසට වෙන් කරන්න බලන්න. අපිට බැරි නෑ ඒක කරන්න පුළුවන්. විශේෂයෙන් මේ කොළේ තියෙන වාඩි වෙලා කරන භාවනාවේ ඊට අමතරව ඔබ අනිත් ඉරියව්වලදීනුත් භාවනා කරන්න. ඒ විතරක් නෙමෙයි මේ විනාඩි ගන්න මේකේ තියෙන ගන්න විතරක් නෙමෙයි මේක වැඩිපුර කරන්න බලන්න. එක ඉරක් නෑ ඉරි දෙකක් ගන්න බලන්න කොහොම හරි දවස් දවසකට. ඒ නිසා ටිකෙන් ටික වැඩි කරගන්න Taman දක්ෂ වෙන්න. ඒකෙන් අනිත් වැඩවලට බාධා කරගන්නේ පණිස්සලත් කරගන්න ගමන් බාධාවක් කරගන්නවා නම් නින්දෙන් ටිකක් වෙලාව ටිකක් ගන්න. නින්දෙන් ටිකක් වෙලාව අරගෙන අඩු කරගෙන මේක වැඩි කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනාටම අපි තවකවත් ආශිර්වාද කරනවා, නිරොග් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් උදෑසන පටන් මේ මොහොත දක්වා මේ පිනතුන්ගේ මේ වැඩසටහන හොඳින් සිදු කරගන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ඉතින් ආහාර පාන ආදියෙන් ආදියෙන් උදව් උපකාර කළා. ඉතින් මේ පාසිකන් සලසලා දීලා ඉතින් මේ දායක සමිතියේ පින්නතුන් මේ වීහේ දැන් හැම දෙයක්ම උසුලාගෙන ඔබ වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරනවා. ස්වාමින් වහන්සේලා ගැන හැම දෙයක්ම බලනවා. ඉතින් ඒ පින්නතුන්ගේ උත්සාහය නිසා තමයි අපිට මේ පින්කම් හොඳට පහසුවෙන් නිදහසේ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කම් ලංසන්තේ අප සිද්ධ කරන සියලුම පුණ්‍ය කර්මයන් ආනිසංසයනොත් අපනමින් මියගිය යන්තාක් සසරකට ඥාතින් මෙත්නම් පින් අපේක්ෂාවෙන් ඒ සියලු දෙනාත් ඒවාගේ ඥාතින් නොමැතිව ඒ පින් අපේක්ෂාවෙන් යන්තාක් සත්‍යන් විශ්වේ සිටිත්නම් ඒ සියලු දෙනාමත් මේ පින දැක ඕන් විසින් කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් දෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ රැස් කරගත් උතුම් දේකම අනිසංසයෙන් සම්මත දෘෂ්ටි දෙවියනුත් මේකින් අනුමෝදන්ව දේවයන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ අපේ ජීවිත වලටත් ලැබේවා දෙවියනොත් ඇතු බෝධියෙන් උතුම් වූ නිවන් පින් සැනසෙත්වා කියන පැතුමේ අපේ දෙවියන්ටත් මොණ ආනමෝදනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි පිළිතුරු අද අපි මේ සංදේශය ඥානෙහි සාකච්ඡා කළ සතිපට්ඨාන සූත්‍රය ඒ අත්පත්‍රිකාව හොඳට කියවන්න කියලා තවත් දැනුම දිනු කරගන්න. ඉතින් මේ සතර සතිපට්ඨානයෙන් කෙරෙන්නේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ වෙන වෙනම දැනගන්න හඳුනාගන්න දරපු උත්සාහයක් මේ. ඒතකොට මේ හතර වෙනෙන්ම වඩලා අපි වෙන වෙනම හඳුනාගෙන අවසානයේදී වෙන්නේ මේ පහම එකට හඳුනාගන්න අපි දැස් වෙනවා. හරියට තේහෙක තියෙන කෝපි ටික, සීනි ටික, තේපොළ ටික වෙන වෙනම අධ්‍යයනය කළා. ඊට පස්සේ තේක බොනකොටම අපි දන්නවා මේ පහේම තියෙන දේවල් දැනගන්නවා වගේ අවබෝධයකට ලක් වෙනවා. ඒ අවබෝධය තුළම පින අපට ලැබෙන අවබෝධය තමයි මේ පහ හැම වෙලාවෙම හට ගැනීම, නැතිවීම, ආස්වාද, ආදීනව නිස්සරණ කියන මේ පහත් එක්කම අපේ ජීවිත සම්පූර්ණම ක්‍රියාත්මක වෙන මට්ටමට යනවා. ඒ නිසා හැම මොහොතේම දකින, අසන, සිතන හැම සිතුවිල්ලක්ම මේ පහ නේද කියලා හැම මොහොතේම අපි පෙරපස නොවී බලන්න හුරු වෙනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානෙ වැඩින්නේ ලබන ඉහළම අවබෝධය තමයි එන්න එන්නම තමන් ලබන අත්දැකීම එක දකින්නේ මේ පහයි දකින්නේ. ඒ පහ දැක්කොත් පුද්ගලයා හඳුනගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ පහ නැතුව පුද්ගලයා හඳුනගත්තොත් ඒ පුද්ගලයා අසුරු කිරීමෙන් ඇති වෙන දුක් ටික අපට ලැබෙනවා. එනිසා දුකෙන් නිදහස් වෙන නම් මේ මගේ පුළුවන් තරම් ඉන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා තවත් අපි අප්‍රමාදීව කටයුතු කරමු. තෙරුවන් සරණින් ඔබට නිරොග් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං බයං පන්තාච නින්බයං සෝකං පන්තාච නිස්සෝකං හන්තෝ සම්මේති පාලිනෝ දුකින් තේලන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැමදෙනාටම තෙරුවන් සරණයි.